සම්පෝරේතා පමිත පාරමිතා බලේන විද්වන්සියෝ කිල කිලේස සමෝහජාලං තේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ද මමලං හදයේට පෙත්වා. නමස්කාරය කියන පංචසීලයේ සමාදන් වන්නට බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံတိ ဓမ္မံ சரணံ gacchāmi, ဒုတိယံတိ சங்கံ சரணံ gacchāmi, தတိယံတိ புத்தံ சரணံ gacchāmi, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, ථානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, තිසරණේන සන්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත, සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම්, ධම්ම සවන කාලෝ අයං බදන්තා, ධම්ම සවන කාලෝ අයං බදන්තා, ධම්ම සවන කාලෝ අයං බදන්තා. නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස, නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස, නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස, මාතා පිතෝ උපණ්ඨානං පුන්ත දාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒතම් මංගල මුත්තමන්ති. සදහවත් වාසනාවන්ත පින්නතුනි, ශාන්ත සේනාධීර මහත්මා, නොනා මහත්මිය, මේ ඥාති මිත්‍රාදීන් කවුරුත් ඒ කරාසි වෙලා මේ නිවසට අද දින ඉතාම වැදගත් යුතුකමක් කුසල කර්මයක් සිදු කරන අවස්ථාව. මේට දින කිහිපයට කලින් ඔබෙන් වෙන්නුණු ඒ සදාදරණීය පියතුමා SDA සේනාධීර මහත්මාට පුණ්‍යානුමෝදනා පිණිස සන්දවසින් සිදු කරන ධර්ම දේශනා මේ පින්කම විදියටයි අද දින මේ නිවසේහි මේ පින්කම සිදු කරන්නේ. ඉතින් මේ රටේ ඉන්න ශාන්ත සේනාධීර මහත්මාත් ඒ වගේම සන්ධ්‍යා නෝනත් සහභාගී වෙලා මේ පින්කම් සිදු කරන අතරේදී ශ්‍රී ලංකාවේ සිට ඒ ආදරණීය මෑණියන් සහ ඒ ශ්‍රියානි සොහොයුරියත් සහභාගී වෙනවා. ඉතින් ඔබ හැමදෙනාටම අපි ආශිර්වාද කරමින් මේ ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද විශේෂයෙන් මේ සිහිපත් කරන්නේ තමන්ගේ ආදරණීය පියාණන් වහන්සේ අවුරුදු 86ක් වැනි දීර්ඝ කාලයක් ඔබත් සමග ජීවත් වෙලා ඔබෙන් සමුගත්තු මේ අවස්ථාවෙහි පියතුමා වෙනුවෙන් බුදුදහමේ හැටියට අපට කරන්න පුළුවන් ඉහළම ඥාතික යුතුකම කුසල කර්මය සිදු කරන අවස්ථාව. ඉතින් ඒ පියතුමාගේ ගුණ සිහිපත් කරලා මේ පින්කම් අප සිදු කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙමව්පියන් ජීවත් වෙන කාලයේදී ඒ අය හොඳින් රැක බලාගෙන ඒ අය සතුටෙන් තියනා වගේම මිය ගියාට පස්සේ කලින් කලට ඒ ඇත්තන්ට පින්කම් කරලා පින් අනුමෝදන් කරන්න කියලා. අතවාපන පේතානං කාලකථානං දක්ෂිනං අනුපදස්සාමි කියපු විදියට අම්ම තාත දෙන ඉන්න කාලේ ඒ අයට ආහාර පාන ආදීන් සංග්‍රහ කරලා ඒ වගේම ඒ අයගේ කටයුතු සපුරලා දීලා එයාගේ යම්කිසි දේපලක් තියෙනවා නම් ඒක ආරක්ෂා කළා. එයාගේ කුලයේ තියෙන ගරුත්වයක් තියෙනවා නම් ඒකත් රැකදීලා මිය ගියාට පස්සේ කලින් කලට ඒ අම්මා තාත්තා වෙනුවෙන් පින්කම් කළා, පින් අනුමෝදන් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අන්නේ යුතුකමයි ඔබ මේ සිද්ධ කරන්නේ. ඉතින් ශාන්ත මහත්මාගේ පියතුමා වගේම මෙතන ඇති සමහර ඇත්තන් තමන්ගේ අම්මා තාත්තා නැති වෙච්ච අය. ඉතින් ඒ ඇස් සිහිපත් කරලා ඒ ඇයටත් පුණ්‍යානුමෝදනා කරන්න මේක හොඳම අවස්ථාව. ඔබේ අම තාත්තා ජීවත් වෙනවා නම් ඒ ඇත්තන්ට ආශිර්වාද කරන්නටත් එයාගේ ගුණ තේරුම් ගන්නටත් මේ ධර්ම දේශනාව උපකාරී වේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් තෝරාගත්තේ බුදුදහමෙහි ඊටම වැදගත් සූත්‍රයක්, මේ ඇත්තන්ට හොඳට හුරු පුරුදු සූත්‍රයක් මංගල සූත්‍රේන ගාථාවක්. මාතා පිතෝ පට්ඨානං මෞඛ්‍යන් සැලකීම, ඒ වගේම පුත් දාරස සංඝෝ දූ දරුවන්ට සංග්‍රහ කිරීම, අනාකුලාජ කම්මන්තා නිවරදි කර්මාන්ත දැහැමි විදිය ජීවත් වීම, ඒතං මංගල මුත්තමන් මෙන්න මේ කරුණු මංගල කරුණු විදියට මෙලවස් සතුරගෙන දෙන මරණින් මත්තේ සතුරත් ගෙන දෙන කරුණු විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අම්මා තාත්තට සැලකීම, දූ දරුවන් දැහැමිව පෝෂණය කිරීම, කටයුතු කරනකොට ඒක නිර්වෘල්ලව නිවැරදිව කටයුතු සිදු කිරීම, වැරදි දේවල් වලින් මිදලා යහපත් දිවි පැවැත්මක් පවත්වා ගැනීමත් කියන මේ කරුණු මංගල කරුණු විදියට බුදුහාමුදුරුවෝ දේශනා කරේ. මංගල කරුණු කියන්නේ තමන්ගේ හිතේ සතුට ඇති වෙන කරුණු, මෙලවත් පරලොවත් යහපත පිණිස හේතු වන කරුණු වලටයි මංගල කරුණු කියලා කියන්නේ. බ්ලෙසින්ස් කියන ඒවා, සුප්‍රීම් බ්ලෙසින්ස්. The Supreme Buddha has explained here three supreme blessings. One of them is that taking care of our parents or helping our parents. The second one is feeding our children well, righteously, and also living righteously. These three things are blessings in our life. Pinnutuni, apa mulinma buddha dahame hadiyata demo pyo gana madak hari therum ganeema wedagathnu. මම හිතන්නේ ශ්‍රී ලංකාවේ ඉපදිච්ච සහ ශ්‍රී ලංකාවට උරුමකම් කියන අය හැටියට දෙමෝපියෝ ගැන ඔබ හොඳින්ම දන්නවා. දෙමෝපියන්ගෙන් අපට ලැබිච්ච සේවය, ඒ දෙමෝපියන්ට කොහොමද සලකන්න ඕනේ, දෙමෝපියන්ගෙන් අපට ලැබෙන ආශිර්වාදය මොකද්ද, දෙමෝපියන්ගෙන් කොයිතරම්නම් අපේ ජීවිතයට දෙයක් ලැබුණාද කියන කරුණු ඔබ හොඳින්ම දන්නවා. ඒක වඩාත්ම ඔබට පැහැදිලි වන්නේ ඔබත් දෙමෝපියන් වෙන කාලෙට. මම හිතන්නේ මෙතන ඉන්න බොහෝ දෙනෙකුට ඒ කරුණු හොඳින්ම දැනෙන අවස්ථාවක් විදියට සලකන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලේ එදා ಭಾರತೀಯ ජන සමාජයේ මිනිසුන්ගේ මතයක් තිබුණා, මේ මිනිසයන් බිහි වෙන්නේ මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් කියලා. ඒක බ්‍රාහ්මණ ආගමේ තිබිච්ච අදහසක්. ඔහු ඔවුන් එකල ಭಾರತයේ හිටිය ජනතාව කොටස් හතරකට බෙදලා තිබුණා. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියලා. ඒ කුල හතරෙන් ඉහළම කුලයේ විදිහට සැලකුවේ බ්‍රාහ්මණ කුලය. ඒ බ්‍රාහ්මණ කුලයේ අය ඔවුන් සැලකුවේ මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් බිහි වෙච්ච හැටියට. ඒක බොහෝ දිනක් එකල විශ්වාස කළා. මෙවැනි සමාජයක තමයි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. උන්වහන්සේ දේශනා කළා, යම් කෙනෙක් කියනවා නම් මහා බ්‍රහ්මයාගෙන් අම්මා තාත්තා තමා බිහි වුණාය කියලා, එහෙනම් සැබවින්ම මහා බ්‍රහ්මයා වෙන්නේ බ්‍රහ්මාති මාතා පිතරෝ, ගෙදරින් අම්මා තාත්තා දෙන්න ඕන බ්‍රහ්ම වෙන්න ඕන කියලා. එදා ಭಾರತ ජන සමාජයේ ඉහළින්ම සැලකුවේ මහා බ්‍රහ්මයාට. බ්‍රහ්ම ලෝකයේ ඉන්න බ්‍රහ්මයා ලෝකේ නිර්මාණය කළා. ඒ බ්‍රහ්මයා සතුරු කරන්න පුළුවන් විදිහට මේ ජීවිතේ ගත කළා. මරණයෙන් පස්සේ බ්‍රහ්ම ලෝකේ යන්න තමයි එකල මිනිසුන්ගේ බලාපොරොත්තු වුණේ. මෙන්න මෙවැනි සමයක තමයි බුදුහාඳුර එදා දඹදිව පහළ වෙලා ලෝකෙට ධර්ම දේශනා කළේ. එතෙන්දී බුදුරජාණන් වහන්සේ බැලුව මේ ලෝකයේහි එකල මිනිසයා ඉහිලිම සැලකුවේ මහා බ්‍රහ්මයා, අන්නේ මහා බ්‍රහ්මයාගේ තත්වයටම අම්මා තාත්තා ඔසවා තැබුවා බුදුහාඳුරෝ. ඒ විතරක් නෙවෙයි, ඒ අම්මා තාත්තගේ ගුණ මොනවද, අම්මා තාත්තට සැලකීමෙන් අපට ලැබෙන ආනිසංස මොනවද, අම්මා තාත්තා අපේ ජීවිතේට කොයිතරම් යහපතක් සිදු කරලා තියෙනවද, මේ ආදිවාසීන් බුදුදහමේ සුවිශාල ඉගැන්වීම් රසක් මව්පියන් පිළිබඳව සඳහන් වෙනවා. විශේෂයෙන් සිඟාලෝවාද සූත්‍රයේදී සඳහන් කරනවා, දෙමෝපියන්ගෙන් දරුවන්ට, දරුවන්ගෙන් දෙමෝපියන්ට සිදුවන යුතුකම් මොනවද කියලා. අනේ යුතුකම් ගැන සඳහන් කළද්දී නැගෙනහිර දිශාව විදියට බුදුහාමුදුරුවෝ දේශනා කළේ අම්මා තාත්තා. ලෝකේන සියලුම සමාජ ස්තරවල අය කොටස් 6කට බෙදලා දිසාවන් 6ට වෙන් කළා. ඒ දිසාවන් 6ට වෙන් කරනකොට පෙරදිග විදියට නැගෙනහිර දිසා විදියට ඊස්ට් කොස්ට් එක විදියට සැලකුවේ අම්මා තාත්තා දෙන්න. ඇයි ඒකට හේතුව? අපේ ජීවිතේට ලැබෙන ලොකුම ආලෝකය, අපේ ජීවිතයට ලැබෙන ඉර තමයි අරුණෝදය තමයි අම්මා තාත්තා කියලා කියන්නේ. අම්මා තාත්තා දෙන්නගෙන් තමයි මේ සියලුම දේ අපට ලැබුණේ. අපේ ජීවිතය, මේ රැකවරණය, මඟ පෙන්වීම, අධ්‍යාපනය, ගුණධම්, මේ හැමදේම මුලින්ම කියා දුන්නේ අපේ අම්මා තාත්තා දෙන්න. අන්නේ අම්මා තාත්තා දෙන්න නැගෙනහිර දිසාවෙන් තම බුදුහාමුදුර සඳහන් කරනවා අම්මා තාත්තට අපි කොහොමද සලකන්න ඕනි කියලා. අම්මා තාත්තා ඉන්න කාලේ, අපි කුඩා කාලේ අපට කොහොමද අම්මා තාත්තා වෙනුවෙන් සලකන්න පුළුවන්? අපි කුඩා කාලේ සලකන විදිය තමයි ගෙයට කීකරු ඉඳීම සහ හොඳට ඉගෙන ගැනීම. හොඳට ඉගෙන කියා ගන්නකොට අම්මා තාත්තා අපි ගැන බලලා හුඟක් සන්තෝෂ වෙනවා. ඒ වගේම ඉගෙන ගන්න විතරක් නෙවෙයි, එයාගේ හිත සතුට වෙන විදියට ගුණධම්මින් දිනු වීමත් අම්මා තාත්තා බලාපොරොත්තු වෙනවා. අධ්‍යාපනයේ විතරක්ම නෙවෙයි දෙමව්පියෝ බලාපොරොත්තු වෙන්නේ. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අම්මා තාත්තගෙන් දරුවන්ට ඉටුවන්නට ඕන යුතුකම් ගැන සඳහන් කළා තියෙනවා. එම් පළවෙනි දේ තමයි වරදින් මුදවන්නට ඕන, අයහපතින් මුදවන්නට ඕන දරුවන්ව. දෙවෙනි කාරණය තමයි යහපතේ යොදවන්න ඕන, කල්යාණේ නිවෙසෙන්ති. ତොට පළවෙනි කාරණා දෙක මොකද්ද? අයහපතින් මිදවීම, ප්‍රාණඝාතය, සොරකම් කිරීම, බොරු කීම, කේලම් කීම, මෙන්න මේ දේවල් වලින් දරුවන් මුදවන්නට ඕන. දෙවෙනි කාරණය තමයි කල්යාණේ නිවෙසෙන්ති, දරුවෝ යහපත යොදවන්නට ඕන. දන් දෙන්න පුරුදු කරවන්න ඕන. වැඩි හිටියන ගරු කරන්නේ කොහොමද? සිල්වන්ත වෙන්නේ කොහොමද? මෙන්න මේ වගේ කරුණෝ දරුවන්ට මඟ පෙන්වීමක් ඉදිරියට කරන්නට ඕන. හුදෙක් වචනෙන් විතරක් නෙවෙයි. මෙහි වඩාත් අර්ථවත් වන්නේ ආදර්ශයෙන්ම පෙන්වීම. මොකද දරුවෝ කියන්නේ දෙමව්පියන් කියන දේ කරන අය නෙවෙයි. එහෙනම් මොකද්ද? දෙමව්පියෝ කරන දේ කරන අය. අන්නේ සා දෙමව්පියෝ දැස බලල තමයි දරුවෝ හැම දෙයක්ම කරන්නේ. අන්නේ නිසා දෙමව්පියන්ට ලොකු වගකීමක් තියෙනවා දරුවෝ ඉන්නකොට නිතරම ඒ දරුවන්ට සැබෑ ලෙසම අනුකම්පා සාගත නම් දරුවෝ ළඟදී තාම ආදර්ශවත් වෙන ඕන, විශේෂයෙන්ම සිල්වන්ත වෙන්නට ඕන, කාය වචනයෙන් සංවර කරගන්නට ඕන. ඔබ දන්නව ඔබේ අම්මා තාත්තා දෙනට ඔබට ගෞරවය ඇති වෙන්නේ මේ සිල්වන්ත වුණු පමණට. දැන් මෙතනක් තියෙනවා බොහෝ දීගාසී ලැබලා හිටපු තමහර අම්මල තාත්තලින දරුවෝ මෙතන ඉන්නවා. ඔබ කලකම්පනා කරලා බලන්න ඒ අම්මට තාත්තට ඔබ වැඩිපුරම සැලකුවේ ඇයි? ඒ අම්මා තාත්තා සිල්වන්ත හින්දා. ඒ අම්මා තාත්තා කායිකව බොහොම සංවරව හිටියා. ඒ වගේම වචන කතා කරනකොට බොහොම පරිස්සමෙන් කතා කළේ. අනිත් අයගේ හිතරි දෙන්න දේවල් කතා කළේ නැහැ. අන්න ඒ නිසා අම්මා තාත්තා දෙන්න කොච්චර වයසට ගියත් ඒ අම්මා තාත්තා අපිට එපා වෙන්නේ නැහැ. වයසට යන ආදරයක්ම ඇති වෙන්නට ඕන. ඒ නිසා දරුවන්ගේ ළඟදී විශේෂයෙන්ම සිල්වන්ත වීම වැදගත් වෙනවා. ඒ සිල්වන්ත බවම තමයි දරුවන්ටත් යන්නේ. මේ වගේ අයහපතේ මුදවලා යහපතේ යොදවන්න කියලා දේශනා කළා. තුන්වෙනි කරුණ විතර දේශනා කරන්නේ මොකද්ද? සිත් පන්සික්කාපෙන්ති. Giving education. එතකොට මුල් එක තමයි අයහපතේ මෙදවීම, දෙවෙනි කරුණ යහපතේ යෙදවීම, තුන්වෙනි කරුණ අධ්‍යාපනය දීම. දැන් අද අපි බොහෝ දෙනෙක් කරන්නේ අධ්‍යාපනය ලබා දීම තමයි පළවෙනි කාරණේ දෙක හිතන් ඉන්නේ. නමුත් පින්නතුනේ ඒකත් එපා කියන්නේ නැහැ බුදුදහම. ඒක තාම අවධාරණය කළ තියෙනවා. හැබැයි ඊට වඩා ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ මොකද්ද? මෙන්න මේ සිල්වන්ත ගුණවන්ත ජීවිතයක්, පුණ්‍යබර ජීවිතයක් ගත කිරීමට දරුවන්ට මඟ පෙන්වන්න කියලා. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි පින්නතුනේ පහුගිය කාලේ එක්තරා කවියෙක් ලියපු පද්‍ය පන්තියක් තිබුණා. මේ පද්‍ය පන්තියේ හොඳ අදහසක් කියනවා. අම්මා තාත්තා කියනවා මම දරුවන්ට නිතරම උනන්දු කරේ පන්තිය පළවෙනි වෙන්න කියලා. පළවෙනි වෙන්න බැරි නම් අඩු ගන්නේ දෙවෙනි හරි වෙන්න කියලා තමයි මං කිව්වේ. කවදාවත් අන්තිම නම් වෙන්න එපා කියලා තමයි අම්මා තාත්තා කිව්වේ. මේ අම්මා තාත්තා දැන් වියපත් වුණාට පස්සේ කියනවා අර පළවෙනිය ගන්න කියලා උනන්දු කරපු දරුවා අද රටේවත් නැහැ. දෙවෙනිය වෙන්න කියලා උනන්දු කරපු දරුවට හරිම වැඩ අධිකයි බිසී හුඟා. අද මං ජීවිතය අවසාන සමයේ ඉන්නේ පන්තිමේ අන්තිම වෙච්ච දරුව ළඟයි කියලා. මේක පිනොතිනේ බොහොම සංවේදී කතාවක්. අර පන්තිමේ අන්තිමේ වුණත් ඒ දරුවා ගුණධහමින් අන්තිම වෙලා නැහැ. යම්ම තාත දෙන අවසානයේ දක්වාම ඉතාම ආදරෙන් රැක බලා ගන්නවා. හැබැයි මේකෙන් කියන්නේ උගත්කම ලැබුවා කියලා දෙමව්පියන් සලකන්නේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. ඇතැමිට අර අධ්‍යාපන ඔස්සේ ගියාට පස්සේ මේ දෙමව්පියන්ගෙන් ලබන රැකවරණය, එයින් ලැබෙන ආශිර්වාදය තමයි අපිට අමතක වෙනවා. නමුත් අර පල්ලෙහාම මට්ටමේ ඉන්නකොට තමයි දෙමෝපියන්ගෙන් කොච්චර ආශිර්වාදයක් තමන්ගේ ජීවිතේට ලැබෙනවාද කියන එක තමන්ට මතක් වෙන්නේ. මේකෙන් ප්‍රධාන වශයෙන්ම අවධාරණය කරන දේ තමයි දරුවන්ට ලබා දෙන අධ්‍යාපනයට වඩා වටින්නේ මොකද්ද? ඒ ගුණධම් ලබා දීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මා තාත්තා දරුවන් පිළිබඳව තියෙන ආකල්පය. අතිජාතං අනුජාතං පුත්ත මිච්ඡන්ති පණ්ඩිතා. නිතරම දෙමෝපියන් බලාපොරොත්තු වන්නේ අතිජාත දරුවන්. අතිජාත කියන්නේ ඇයි? දෙමෝපියන්ට වඩා ඉහළ ගුණධම් තියෙන දරුවන් තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙම බැරි වුණත් අඩුම ගානේ අනුජාතං දෙමෝපියන්ට සමානව යන ගතිගුණ තියෙන දරුවන් හරි බලාපොරොත්තු වෙනවා. හැබැයි ඊට වඩා පල්ලේ ආයව නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊට පල්ලෙහාට කියන වචනකුත් තියෙනවානේ, ඔබ දන්නවා ඒක. ඒක මම කියන්නේ නැහැ. එතකොට අතිජාත අනුජාත කියලා පද දෙකක් තියෙනවා, තවත් පදයකුත් තියෙනවා. අන්නේ පල්ලෙහා පදයේ දරුවන් කිසිසේත්ම දෙමෝපියන් විසින් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. විශේෂයෙන් බෞද්ධ අම්මා තාත්තගේ දරුවන් නිතරම බලාපොරොත්තු වන්නේ දරුවා ගුණධමෙන් ඉදිරියට යන්නට. අධ්‍යාපනයෙන් ඉදිරියට යනකොට අම්මා තාත්තා සතුටු වෙනවා. නමුත් විශේෂයෙන් ධර්මයේ දන්න අම්මා තාත්තා වැඩිපුරම සතුටු වෙන්නේ දරුවෝ ගුණධම්යෙන් ඉහළට යනවට. ඇයි ඒකට හේතුව? ඒ අම්මා තාත්තා දන්නව පැහැදිලිවම දරුවෝ වැඩිපුරම සතුටෙන් ඉන්නේ උදේ අධ්‍යාපනයේ ආර්ථිකයෙන් දෙකෙන් සමෘද්ධිමත් වුණු පමණට නෙවෙයි දරුවෝ වඩාත්ම සතුටෙන් ඉන්නේ දැහැමි වෙච්ච පමණට ධර්මයේ පිළිපැද්ද පමණට කියන එක අම්මා තාත්තා හොඳින්ම දන්නවා. අපිව පෝෂණය කරන අම්මා තාත්තා දෙන්න අපිව දුකෙන් ඉනව දකින්න කවදාවත් කැමති නැහැ. එයා ජීවත් වෙන කාලයත් කැමති නැහැ. මරණයට පත් වුණාට පස්සෙත් එයයි කැමති නැහැ අපිව දුකෙන් ඉනව දකින්නට. අපි මැලවට බිහි වුණාට පස්සේ ඒ ආසන්නම අවස්ථාවේදී අපි හුස්ම ගන්න අවස්ථාවේදී පළමුවෙන් අපි අඬනවා. අන්නේ මුල් අවස්ථාවේ අඬනවා දකිනකොට අම්ම සතුට වෙනවා. ඇයි සතුට වෙන්නේ? ඒ දරුවා අඬනවා නම් දන්නවා දරුවා නිරෝගී, දරුවා හොඳට හුස්ම ගන්නවා කියලා. අම්මා අපේ දෙමෝපියන් ජීවිතේ එකම වතාවකයි අපි අඬනවා දකිනවා සතුට වෙන්නේ. ඒ ඉපදෙච්ච මුල් අවස්ථාවේ අපේ හඬ අපේ ඇඬීම දකින්න විතරයි කැමති. ඒ දෙමව්පියන් ජීවිතේ කිසිම දවසක අය කැමති වෙන්නේ අපි හඬනවා දකින්න. වැඩි දෙයක් තමයි ඒ දෙමව්පියන් මිය ගිහිපු වෙලාවේදීවත් අඬනවා දකින්නට අපේ අම්මා තාත්තා කැමති නැහැ. මේක හොඳට මතක තියාගන්න. සමහරවිට ඔබට හිතෙන්න පුළුවන් අම්මා තාත්තගේ මරණයේදී නැත්නම් වයසට ගියාම ලෙඩ වුණාම අම්මා තාත්තා බදාගෙන අඬනකොට අම්මා තාත්තා සතුට වෙයි කියලා නේ. නමුත් වෙනතුන් එහෙම සතුට වෙන්නේ නැහැ. ජීවත් ඉන්න කාලෙදි සතුට වෙන්නේත් නැහැ. මිය ගියාට පස්සේ විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරන අවස්ථාවේදී අඬන එක පින්නතුනි කුසලයක් නෙවෙයි. අන්න අවස්ථාවේදී හිත අපිරිසිදුයි. ඒ අපිරිසිදු වෙච්ච හිතෙන් පින් අනුමෝදන් කරන්න පුළුවන් කමක් නැහැ. හිත පිරිසිදුව තිබ්බොත් විතරයි ඒ දෙමෝපියන්ට පුණ්‍යානුමෝදනා කරන්න පුළුවන් කමක් තියෙන්නේ. අන්න ඒ නිසා පින්නතුනි විශේෂයෙන්ම ඒ දෙමව්පියන් සතුරු කරන්න අපි කැමති නම් අපි පුළුවන් තරම් දුරට දැහැමි වෙන්නට ඕන. අපේ ළඟ ගුණධම් දිනු වෙන්නට ඕන. එක පැත්තකින් දානමේ වශයෙන්, අනිත් අතින් සීලමේ වශයෙන්, භාවනාමේ වශයෙන් කියන මෙන්න මේ දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවලින් අපේ ජීවිත පෝෂණය කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි සිල්වන්ත ජීවිත ගත කරනකොට මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙනවා ආකාංකේය කියලා සූත්‍රයක්. මේ ආකාංකේය සූත්‍රයේ දැක්වෙනවා දරුවෝ හොඳට සිල්වන්ත ඉන්නවා නම් අම්මා තාත්තා හුඟා සතුට වෙනවා කියලා. ඇයි ඒකට හේතුව අම්මා තාත්තා දන්නව සිල්වන්ත ඉන්න පමණට බාහිරින් කරදර එන්නේ නැහැ. යම් කිසි කෙනෙක් බොරු කීමෙන් වැළකීලා ඉන්නවා නම්, යම් කිසි කෙනෙක් කේලම් කීමෙන් වැළකීලා ඉන්නවා නම්, සත්ව ඝාතනයෙන් වැළකීලා ඉන්නවා නම්, වැරදි කාම සේවනයෙන් වැළකීලා ඉන්නවා නම්, මත්පැන් පානය කිරීමෙන් වැළකීලා ඉන්නවා නම් අම්මා තාත්තා හුඟා සතුට වෙනවා පින්නතුනි. ඇයි ඒ දන්නව අපිට එහෙනම් කරදරයක් නැහැ කියලා. මේ පංචශීලයේ හරිය අපි ආරක්ෂා කරනවා නම් අම්මා තාත්තා දෙන්න හරිම සැනසීමක්. ඒ දරුවට කොහේ ගියත් අනතුරක් වෙන්නේ නැහැ කියන කම තාත්තා දන්නවා. පින්නතුනි ඔබ විශ්වාස කරනවාද? බුදුහාඳුර සඳහන් කරනවා මේ සිල්වන්ත ජීවිතයක් ගත කරනකොට අපේ මේ ආත්ම භාවයේ අම්මා තාත්තා විතරක් නෙවෙයි. මීට කලින් ආත්ම භවවල අමල තාත්තලා සතුට වෙනවා කියලා. මේක සුවිශේෂ කාරණයක් පින්නතුනි. අපි බොහෝ විට උදව්පකාර කරන්නේ සලකන්නේ අපේ මේ ආත්ම භාවයේ අම්මා තාත්තට නේද? ඔබ කවදාවත් ඉතල තියෙද ගියාත්ම භාවයේ හිටපු අමල තාත්තල සම්බන්ධයෙන්? මීට කලින් ආත්ම භාවවල අමල තාත්තල සැලකුවා කියන එක එහෙම ඔබට හිතිලා තියෙනවද? නෑනේ. බලන්න පින්නතුනි ඔබ මේ ආත්ම භාවයේ අම්මගේ කුසේ පිළිසිඳ ගන්නකොට මුලින්ම විඥානයේ ඒ අම්මගේ කුසේ බැස ගන්න අවස්ථාවේදී දුර්වල විඥානයක් නම් ඒ මව් කුසේ බැසගත්තේ. උපතින්ම අන්ධ වෙන්න තිබුණෝ, උපතින්ම බහිර වෙන්න තිබුණෝ, උපතින්ම ආබාධිත වෙන්න තිබුණෝ, මන්දබුද්ධික වෙන්න තිබුණු විඥානයක් නම් මව් කුසේ බැසගත්තේ. අපේ මේ ආත්ම භාවයේ අම්මා කොයිතරම් පෝෂදායී ආහාර ගත්තත්, කොයිතරම් වෛද්‍ය උපදෙස් පිළිපැද්දත්, කොයිතරම් ධනවත් වුණත්, ඇතැම් විට වෛද්‍ය විද්‍යාව ඉගෙනගෙන හිටියත්, වෛද්‍ය විද්‍යාව පිළිබඳව මහාචාර්යවරියක් වුණත්, ඇතැම් විට අර විඥාණයට සාපේක්ෂව හැදිච්ච ශරීරයට බලපෑමක් කරන්න යාමට පුළුවන් කමක් නැහැ. එහෙනම් පින්නතුනේ මේ ආත්ම භාවයේ අම්මට ඒ විඥානය බාර දෙනකන් කවුද එහෙනම් වැඩ කළ තියෙන්නේ? කටයුතු කළ තියෙන්නේ? මේට කලින් ආත්ම භාවල අම්මල තාත්තල පින්නතුනේ. ඔබ මේක දන්නවනම් ඔබේ ජීවිතවල ලොකු පරිවර්තනයක් ඇති වෙනවා. ඔබේ අම්ම තාත්ත මේ ආත්ම භාවයේ අම්ම තාත්ත ජීවත් වුණත් ඔබ අවුරුද්දකට සැරයක් හරි මේට කලින් ආත්ම භාවල අම්මල තාත්තල වෙනුවෙන් පින්කමක් කළ තින් අනුමෝදන් කරනවා. අපේ බුදුහාමුදුර එහෙම කරපු උත්තමයේ රහතන් වහන්සේලා එහෙම කරපු උත්තමයන් වහන්සේලා දවසක් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාත යනකොට එක්තරා බ්‍රාහ්මණෙක් සාකේත කියලා බ්‍රාහ්මණෙක් බුදුරජාණන් වහන්සේ පිටුපස්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ඉතාම ආදරයෙන් පුත්‍ර ස්නේහෙන් කතා කළා පුතේ පුතේ කියලා. අනේ පුතේ මං හුඟා කාලෙකින් දැක්කියා ගෙදර යන් අම්මත් ගෙදර බලන් ඉන්නවා කියලා බුදුහාමුදුර එක්කන් ගියා නිවසට. ගිහිල්ලා වාඩි කරවල බුදුහාඳුරන්ට දානේ පිළිගන්නලා අර අම්මත් ඇවිල්ලා අනේ පුතේ මෙච්චර කල් කොහෙද හිටියේ අපි දැක්කේ නැහැ කියලා කතා කළා. මේ සාකේත බ්‍රාහ්මණයත් ඒ බ්‍රාහ්මණියත් ආනන්ද හාමුදුරු මේක වළක්වන්න හැදුවා. බුදුහාමුදුර සඳහන් කළා ආනන්ද වළක්වන්න එපා නිස්සබ්දව ඉන්න කියලා. එයාගේ දානේ පිළි අරගෙන බණත් කියලා බුදුරජාණන් වහන්සේ නැගිටලා ගියා. ආනන්ද හාමුදුරු අහනවා මොකක්ද උනේ කියලා. බුදුහාමුදුර සඳහන් කරනවා ආනන්ද මේ සාකේත බමුණත් මේ බ්‍රාහ්මණියත් ආත්මභාව 500ක් මගේ අම්ම තාත්තවල හිටිය කියලා. බලන්න පින්නතුනි මේ වගේ සම්බන්ධතා අපේ සසර ගමනේදී තිබෙච්ච එක තමයි මේ ලෝකෙම ඉන්නේ. අම්ම තාත්ත විතරක් නෙවෙයි දුව දරුවන් වෙච්ච සහෝදර සහෝදරයන් වෙච්ච ස්වාමි භාර්යාවන් වෙච්ච අය තමයි මේ මුළු ලෝකෙම ඉන්නේ. ඒ නිසා කලගුණ දන්නාය හැටියට අපට ලෝකෙට ලොකු දෙයක් කරන්න වෙනවා. විශේෂයෙන් බුදුදහම දන්නාය හැටියට බුද්ධ ශ්‍රාවකයන් හැටියට බුදුහාඳුරන්ගේ බෝසත් චරිත කතා ඔබ දන්නවා නම් රහතන් වහන්සේලාගේ චරිත කතා දන්නවා නම් අපි එන්නේම ගුණධහමේ පෝෂණය වෙනවා. ඇයි අපි එහෙම ගුණධහම දිනු කරගatiyොත්තේ? ඒ ගුණධහමෙන් දිනු වෙන පමණට අපි ඉන්නොත්නේ අපේ සතුට වැඩි වෙන්නේ. ඒ ගුණධහම ආරම්භක පියවර තමයි කලගුණ සැලකීම කියලා කියන්නේ. කලගුණ සැලකීම මත තමයි අනිත් සියලුම ගුණාංග දිනු වෙන්නේ. බුදුහාර දේශනා කරනවා කේवला හේසා භික්කවේ සප්පුරුස භූමී යදි දං කතඤ්යතා කත වේදී කියලා. මේ කලගුණ සැලකීම කියන එකම ගුණය මත තමයි අනිත් සියලුම ගුණධම රඳා පවතින කියලා. All the good qualities depend on gratitude කියලා. When we are grateful, there are a lot of qualities in our life. That is why we should be grateful in our life. පින්නතුනි මේ කලගුණ සැලකීමෙන් ආරම්භ කරන ගුණධම් වලදී ප්‍රධාන දෙයක් තමයි අපේ අම තාත්තට සැලකීම. ඇයි ඒකට හේතුව? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පුත්තානං ආපාදකා පෝසකා ඉමස්ස ලෝකස්ස දස්සේතාරා කියලා. දෝ දරුවන් ඇද දැඩි කළා ලෝකෙට නිර්මාණය කරලා පෝෂණය කරලා ලෝකෙට ඉදිරිපත් කරන දෙන තමයි අම තාත්ත දෙන කියලා කියන්නේ. අපේ මේ හුස්ම රැල්ල ඇතුළු මේ ශරීරයේ තියෙන රුධිරය මේ හැම සියල්ලක්ම ඒ අම්මගෙන් තාත්තගෙන් පෝෂණය වෙච්ච දේවල්. අන්න ඒ අම්මට තාත්තට යම්කිසි කෙනෙක් නොසලකනවා නම් ඔවුන් පිරිය නැහැ විදිහට සැලකුවා. මාතාපිත උපට්ඨානං ඒතම් මංගල මුත්තමං කියපු විදිහට මව්පියන්ට සැලකනවා නම් තමන්ගේ සතුට වැඩි වෙනවා කියලා සඳහන් කළා. තමන් දිනු වෙනවා කියලා සඳහන් කළා. ඒ විතරක් නෙවෙයි යම් කිසි කෙනෙකු අම්ම තාත්තට සලකන්න තමන්ගේ ජීවිතේ ලොකු පරිවර්තනයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අබුද්ධෝත්පාද කාලවල මේ ලෝකේ මිනිස්සු කරන්න තියෙන පින්කම් මොනවද කියලා දන්නේ නැහැ. ඒ කාලේට ලෝකේ මිනිස්සු සුගතිගාමි වෙන්න එකම පින්කමයි කරන්නේ. මොකක්ද ඒ පින්කම? ඒ තමයි අම්මට තාත්තට සැලකීම කියලා. අම්මට තාත්තට සැලකීම නැමැති එකම පින්කම නිසා මිනිස්සු සුගතිගාමි වෙනවායි කියලා. ගෙදර ඉඳගෙන අම්මට තාත්තට සැලකීමෙන් සුගතිගාමි වෙන්න පුළුවන් අපට. ඒ අම්ම තාත්තට දෙන්නට වැඳීමම බුද්ධ ආචාර්යණියක් විදියට දිගාසිරි ලබන හේතුවක් වෙනවා. එතකොට ඒ අම්මට තාත්තට සලකන්න ඕන අපිට හිතෙන්නේ ඒයට උපකාරයක් පිණිස කියලා නේද? නමුත් පින්නොතනේ අපි ඇත්තටම ධර්මයේ දන්නවා නම් අපි අම්මා තාත්තා දෙන්න දවසක් හරි වැඩිපුර ජීවත් කරවගෙන යන්න සලකන්නට ඕන අප සඳහාමයි. අපේම ජීවිතයේ සතුට සැනසීම පින සඳහා. බලන්න පින්තුනි, අපේ සමස්ත ජීවිතයම ගත්තොත් අපි අවුරුදු 75 70 80ක් ජීවත් වෙනවා කියලා ගමු. ඒ ජීවිත කාලයෙන් භාගයක්ම අපි ඉන්නේ අම්මා තාත්තාත් එක්ක. සාමාන්‍ය විදිහට අපි ආයුෂ ලබනවා නම් ජීවිත කාලයෙන් භාගයක්ම අම්මා තාත්තාත් එක්ක මේ ලෝකේ ජීවත් වෙන්නේ. අම්මා තාත්තා ඉන්න කාලේ ඒන් භාගයෙන් මුල් භාගෙනොත් තවත් භාගයක් ගත්තොත්, ඉගෙන සමස්ත ජීවිතෙන් 25% ගත්තොත් අපේ අම්මා තාත්තා අපට ඍජුවම උදව් කරන කාලය. අපිව පෝෂණය කරන්න, අපට අධ්‍යාපනය ලබා දෙන්න, අපට වියදම් කරන්න ඔක්කොම කරන්නේ ඒ මුල් අවුරුදු 25 දී අම්මා තාත්තා. 25 කාලයේදී. ඒ කාලේ බලන්න අපට කොච්චර බලපෑමක් අම්මා තාත්තගෙන් වෙනවද කියලා. ඊට පස්සේ ඊළඟ අවුරුදු 20 25 කාලේ අපි විවාහ වෙලා හොඳට රැකියාවක් කරලා අම්මා තාත්තාත් එක්ක ඉන්න කාලේ. ඒ කාලේ අම්මා තාත්තා අපට ආශිර්වාද කරනවා. අපට විතරක් නෙවෙයි අපේ දරුවනොත් බලා හදා ගන්නවා. එයටත් ආශිර්වාද කරනවා. ඊළඟට පින්නොතුනේ අපිට අවුරුදු 40 50 උපරිම 55 වෙනකොට අම්මා තාත්තා දෙන්න ජීවිතේ සමු ගන්නවා. ඊට පස්සේ තව අවුරුදු 20ක් 25ක් අපි ජීවත් වෙනවා. කල්පනා කරලා බලන්න පින්නොතුනි. අපට ඇත්තටම අම්මා තාත්තා දෙන්න වැඩිපුර මතක් වෙන්නේ අර මුල් අවුරුදු 35 40 කාලයේදීද, ඊට පස්සේ අම්මා තාත්තා නැතුව එන අවුරුදු 30 35 අපිට වැඩිපුර අම්මා තාත්තා මතක් වෙන්නේ. ඇත්තටම පින්නොත්නේ අර අම්මා තාත්තා නැතුණාට පස්සේ. ඒ මතක් වෙන කාලේ කොහොමද මතක් වෙන්නේ? අපිට එක දෙයක් මතක් වෙනවා. ඒ කොහොමද අම්මට තාත්තට සැලකුවේ කියන එක මතක් වෙනවා. අන්නේ අපේ ඉතුරු ජීවිත කාලය අපට සතුටෙන් ඉන්නට, අර ජීවත් වෙලා ඉන්න කාලය සලකවු පමණට ඒ දේම හිතේ හිත නැවත ඒ පින් අලුත් කරගෙන සතුට වෙන්න පුළුවන්. මේක සරල දෙයක් නෙවෙයි පින්වතුනි. අන්නේ කුසලයම, ඒ ආශිර්වාදයම දිට්ඨදම වේදෙනිය වශයෙන් තමන්ට හේතු වෙනවා මේ ජීවිත කාලය තමන්ගේ දරුවන්ගේ සැප සම්පත් ලබන්න. දරුවෝ නැතුණත් පින්වතුනි, විවාහ නොවේ හිටියත් අර මුල් අවුරුදු 30-40 කාලයේදී මේ යුතුයකම ඔබ හරියට කරා නම් යම් තාත වෙනුවෙන් කවදාකවත් ඔබ අවසාන කාලේ අසරණ වෙන්නේ. ඔබට දරුවන් නොහිටියත් ඔබ ලෙඩක් වුණාට පස්සේ සලකන කෙනෙක් ඉන්නවා. ඇතැමිට ඔබ ලෙඩ වෙන්නෙම නැහැ, හිටිය ගමන් අන්තරා වෙනවා. දිනුත් මේක අපිට බොහෝ විට සමාජය තුළ දැක ගන්න පුළුවන්. අන්නේ නිසයි අපි ජීවත් වෙලා ඉන්න කාලෙදිම අපට හැකියතාක් උපරිමයෙන් සලකන්න. ඔබේ සමීපයේ ළඟ ඉන්නවා නම් ඔබේ දැහැතිම සලකන්න. ශ්‍රී ලංකාවේ නම් එයා ඉන්නේ. එයාට පුළුවන් උපරිම විදියට බඩු බාණ්ඩ ගෙදරට පිටත් කළා සලකන්න, තමගේ සහෝදර සහෝදරයන්ට උදව් කරන්න. පුළුවන් නම් දිනපතාම එයාත් එක්ක කතා කරන්න. ඔබ කොයිතරම් යාළුවෝත් එක්ක කතා කරනවද නේ? හැබැයි ඒ මට්ටමට ඔබ බලන්නේ ඇත්තටම අම්මා තාත්තාත් එක්ක කතා කරනවද කියලා? බලන්න කුඩාම කාලේ අම්මා තාත්තා කතා නොකර නම්, අම්මා තාත්තා නොදක හිටියා නම් අපිට එක දවසක් නේ මුළු ලෝකෙම නැති වුණා වගේ නේ. බලන්න මුල් කාලේ මාස 16ක් ඉදර වෙනකම් අම්මා තාත්තා බිත්තියෙන් නොපෙනී ගියත් අපි හිතන්නේ අම්මා තාත්තා lost වුණා කියලා. කොච්චරනම් අඬනවද නේ? දුකක් ඇති වෙච්ච වෙලාවේදී, බයක් ඇති වෙච්ච වෙලාවේදී දුවවල ඇවිල්ලා අම්මා බදා ගන්නවා නේ. අම්මා ඉතින් අපිව ඉක්මනටම වඩා ගන්නවා, අම්මා තාත්තා දෙන්න මෙහෙම අපිට කළේ. ඉතින් ඒ තරම් රැකවරණයක් ලැබිච්ච පිනතුනේ අම්මා තාත්තට අපි උපරිම ලෙස සලකන්නට ඕන. ඒක අපේ ජීවිත ලොකු ආශිර්වාදයක්. ඒක අපට දිගාසිරි ලබන්නට මානසික සතුට දිනු වෙන හේතුවක්. ඒ විතරක් නෙවෙයි, මිය ගියා නම් කලින් කලට පින් කළ පින් අනුමෝදන් කරන්න. එහ ජීවත් වෙලා ඉන්න කාලේ තමන් සලකපු මට්ටමින් සතුට වෙන්න. තමන්ට ඇතැමිට ලොකුවට සලකන්න බැරි වුණා වෙන්න පුළුවන් දුර බැහැර රටක හිටිය නිසා. ඇතැමිට ආර්ථික ප්‍රශ්න නිසා කුමක් හෝ දෙයකින් සලකන්න බැරි වුණා හරි වෙන්න පුළුවන්. නමුත් ඔබ සලකපු ටිකෙන් මම මෙච්චර මට පුළුවන් මට්ටමේ මා සලකුවා කියලා ඒ කාරණේ ගැන නිතර නිතර හිතලා සතුට වෙන්න. ඒක තමන්ගේ හිතේ සතුට දිනු වෙන හේතුවක් වෙනවා. ඉතින් මේ දෙමෝපියෝ ගැන අපි මේ මූලික හැඳින්වීමක් කළේ ඔබටත් කිසියම් ඉදිරියේ උනන්දුවක් ඇති වෙන්න, අපට අපේ ආධ්‍යාත්මික ජීවිතයට ඒක බෙහෙවීම ඉවහල් වෙනවා මේ කරුණ. පින්නතුනේ අප මේ ආදරණීය පියතුමාට පුණ්‍ය ආනුමෝදනා කරන මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි ශක්ති ප්‍රමාණෙන් ශ්‍රවණය කරලා අපේ කුසලයේ දිනු කරගන්න අවස්ථාව. අපි පින්වතුනි අපි නොඑක් දේවල් අපේ දසවන් වලින් අහනවා, අපේ කන් දෙකෙන් අහනවා. ඒ අහන බොහෝ දේවල් වලින් අපට ලෝකෙ ගැන තොරතුරු දැනගන්න පුළුවන්, දේශපාලන වාතාවරණය ගැන දැනගන්න පුළුවන්, නැත්නම් අධ්‍යාපනයට හේතු වන කිසියම් විෂයක් ඉගෙනගෙන උපාධියක් ලබාගෙන ඒකෙන් අපට හැකියාවක් ලබන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍යයෙන් අපි කන් දෙකෙන් අහන දේවල් වලින් අපිට ලැබෙන ප්‍රතිඵලය. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි ශ්‍රවණය කරනවා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අපේ අතට කණ්ණාඩියක් දුන්නා වගේ. මේකට කියන්නේ ධම්මාදාස කියලා, ද මිර ඔෆ් ධම්ම කියලා. ඒ කණ්ණාඩියක් අතට දීලා ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ කණ්ණාඩිය අපිට සුද්ධේවල් දෝවිල තියෙනවා නම් ඒ කණ්ණාඩිය පිස දැමීම වගේ ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ. එහෙනම් ධර්ම ශ්‍රවණය කරන්න කරන්න අපේ ජීවිතේට මොකද වෙන්නේ? අපට අපිම කවුද කියලා තේරුම් ගන්න පුළුවන්. ඇත්තටම අපේ ජීවිතේට මොකද වෙන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒක පළවෙනි පියවර තමයි අද අපි මේ විදිහට ජීවත් වෙන්නේ කුමන හේතුවක් නිසාද? කොයි වගේ karma වල ආනිසංස නිසාද කියන එක අපි තේරුම් ගන්නවා. ඊළඟට මෙවැනි කාලයක ලෝකේ ජීවත් වෙන අපි කොයිතරම් වාසනාවන්තද, කොයිතරම් පින්වන්තද කියලා අපට තේරෙනවා. බුදුදහම තේරුම් ගන්න කම් පින්නොතනි අපට අපේ වටිනකමක් තේරෙන්නේ නැහැ. සැබෑ ලෙසම බුදුහාඳුරන්ගේ පණිවිඩය ඉගෙන ගත්තොත් තමයි අපේ ජීවිත කොයිතරම්නම් වටිනවාද කියන එක තේරුම් යන්නේ. ඒ විතරක් නෙවෙයි, ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගත්තොත් තමයි ඇත්තටම අපිට ප්‍රඥාව ලැබෙන්නේ. දැන් බලන්න පින්නොතින් අපට හිතෙනවා දැන් මෙතන හුඟාක් ඉගෙන කියාගෙන හුඟාක් ඉහළ විශ්වවිද්‍යාලවල ගිහිල්ලා ලොකු උපාධිය හැම අරගෙන මාස්ටර් ඩිග්‍රීස් හැම අරගෙනනේ එතැන් ડોක්ටරේට් එකක් හැමත් අරගෙන නොඑක් විදිහ උපාධි අරගෙන ඔබේ දරුවනොත් ඉහළම විශ්වවිද්‍යාලවල යවන ඔබ බලනවනේ ලෝකේ තියෙන ඉහළම තොරතුරු දේශපාලන වාතාවරණය, නවීන විද්‍යාවේ දියුණුව, අලුත් දර්ශන මොනවද ලෝකේ පහළ වෙන්නේ, අලුත් අභ්‍යවකාශ පරීක්ෂණ මොනවද, අලුතෙන්ම සොයාගත්තු මූල ධාතු මොනවද, මේ වගේ දේවල් ගැන ඔබ බොහොම අවධානයෙන් ඉන්නේ. ඒ අතර බලන්න පින්නොතන ඇත්තටම අපි ප්‍රඥාවන්ත ජීවත් වෙන්නේ කියලා. එක සරල කාරණයක් කියන්න. අපි වාහනයක් පදවනකොට, වාහනය ඩ්‍රයිව් කරනකොට අපි වාහනේ ඉදිරිපස බලාගෙන තමයි ඩ්‍රයිව් කරන්නේ. අපි හිතන් ඉන්නේ තමන්ගේ ඇහැට පේන තැන තමයි වාහනේ තියෙන්නේ කියලා. නමුත් වාහනේ රෝද හතර කොහෙද? වාහනේ රෝද හතර ඊට පිටුපස්සෙන් තියෙන්නේ. ඔබට කවදාවත් හිතිලා තියේද දැන් රෝද හතර පිටුපස්සේ තියෙන්නේ මං ඉස්සරහා බලාගෙන ඉන්නේ කියලා හිතිලා තියනවද? ඔබ කෑම පිඟානක් අතරරන් කනකොට ඔබ පළවෙනි කට ගන්නකම් හිතනවා මේක මෙහෙරහ ඇති කියලා පිඟාන තියෙන එක. පළවෙනි කට කඩට දාලා ඔබ හපලා රස විඳිනකොට ඔබට මොකද හිතෙන්නේ? ඒ රස දැනෙනකොට ඔබ පිඟාන දිහා බලන්නේ. ඔබ හිතෙන්නේ, ඔබට හිතෙන්නේ මේ පිඟානේ තියෙන කෑම ටිකයි මෙරහ කියලා. ඔබට කවදාවත් හිතිලා තියේද දැන් මේ රස දැනෙන්නේ මේ කටේ තියෙන කෑම ටික කියලා? ඔබ හිතන් ඉන්නේ අර පිඟානේ ලස්සනට පාට පාටද තියෙන සුවඳ හමන රසනෙට තියෙන වර්ණය, රසණය, ලස්සන, සුවඳ මේ තියෙන ටිකේ තමයි මේ දැන් රස දැනෙන්නේ කියලා හිතෙන්නේ කටටනේ. ඇත්තටම බලන්න මේ මොහොතේ රස දැනෙන පිඟාන තියෙන කෑමද? මේ වෙලාවේ රස දැනෙන කෑමට ගෙලියට ගත්තොත් කොහොමද? අරගෙන පිඟානේ තිබ්බොත් කොහොමද? ආයෙ නම් කෑම කණේකලුත් නැහැ නේ, පිඟාන පැත්තෙන් තියයිනේ. පින්නොතින ඔබට ජීවිතේ කවදාවත් හිතෙලා තියෙද මේක? ඔබ මතක් කරගන්න ඔබගේ ගෙදර තියෙන සීතකරණේ. ෆ්‍රිජ් එක දිහා බලන්න. මතක් කරගන්න. ඔබ ෆ්‍රිජ් එක මතක් කරනකොට ඔබට මතක් වෙන්නේ ලයිට් පත්තු වෙන ෆ්‍රිජ් එකක්ද, ලයිට් ඔෆ් වෙච්ච ෆ්‍රිජ් එකක්ද? ලයිට් පත්තු වෙච්ච ෆ්‍රිජ් එකක් මතකගෙන ඔබ අවංකයි හරියට. ඇත්තටම ඔබ මතක් කරන වෙලාවෙදී ෆ්‍රිජ් එකේ ලයිට් එක පත්තුලද තියෙන්නේ? කරවලේ තියෙන එක. එහෙනම් බලන්න ඔබ කොච්චර ජීවිතේ බුද්ධිමත් හිටියද කියලා. ඔබට කවුරුවත් මේක විහිළුවට හරි කියලා දෙනවද? මෙහෙම දෙයක් තියෙයි කියලා. මෙන්න මේ යථාර්ථයේ තමයි ගැඹුරින් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙන අනවරණය කරන්නේ. මෙන්න මේක තමයි බුදුහාඳුරේ දා සම්බුද්ධත්වයට පත් වෙලා පළවෙනි ධර්ම දේශනාවේදී දේශනා කරන්නේ පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විද්‍යා උදපාදී කියලා. මට පෙර නොයසෝ විරෝ දහම් කැඩපතක් ධර්මයක් පහළුණා, ආලෝකයක් ලැබුණා, ප්‍රඥාවක් දහමසක් පහළුණා කියලා බුදුහාඳුරේ දේශනා කරන්නේ මෙන්න මේ අර්ථය. පින්නතුනි අද දවසේ අපි යම් තාක් දුක් විඳිනවා නම් කායික මානසිකව. ඒ දුක් සම්පූර්ණ විඳින්නේ මෙන්න මේ අවිද්‍යාවින්ද. මෙන්න මේ නොදැනීම නිසා තමයි අපි විඳින සියලුම දුක් ටික විඳින්නේ අපි. එහෙනම් පින්නතුනි මේ ලෝකේ තියෙන කොයිතරම් විෂය ධාරා අපි ඉගෙන ගත්තාද? කොයිතරම් දර්ශන ඉගෙන ගත්තත් අපි කොයිතරම් නවීන විද්‍යාවන් ඉගෙන ගත්තත් කොයිතරම් භාෂා ගානක් අපි ඉගෙන ගත්තත් අපට උපරිම පුළුවන් ශබ්ද ටිකක් අහන්න, රසවත් කෑම ටිකක් ගන්න, ලස්සන ඇඳක් ගයක් ගන්න, වාහනයක් ගන්න ඔච්චර අපට පුළුවන්. ඊට වඩා දෙයක් අපිට කරන්න බෑ. අපට කවුරු හරි බනිනකොට ඒ බනින අවස්ථාවේ හිතේ කලකිරීමෙන් දුර වෙන්න අපට මේ සම්පත් වලින් පුළුවන් කමක් නෑ. අන්නේ දහම් මැස දුකෙන් නිදහස් වෙන මාර්ගය බුදුරජාන් වහන්සේ මේ දේශනා කළේ. අන්නේකට මාර්ගය ඉතාම පැහැදිලිව පියවරෙන් පියවර බුදුහාමුදුරු දේශනා කරනවා. ඒක පළවෙනි පියවර තමයි දන් දීම කියන එක. පළවෙනි පියවර තමන්ගේ දරුවන්ට අමර තාත්තට හොඳට සලකන්න. ගෙදර සුරතල් සතුන් හදනවා නම් ඒ සතුන්ට වෙලාවට කෑම ටික දෙන්න. ඔබෙන් සේවයක් ගන්න, ඔබ සේවයක් ගන්න කෙනෙක් කිසියම් කෙනෙක් නිවසට එනවා නම් කඩේකට යනවා නම් ඒක අවංක වේගාස්තුව ගෙවන්න නියමිත වෙලාවට. මෙන්න මෙතනින් තමයි දානෙ ආරම්භ කරන්නේ. මෙතනින් ආරම්භ කරන දානෙ තමයි බුද්ධ පූජාව, සංඝසත් දානය ආදී ටිකෙන් ටික ඉහළට යන්නේ. මේක කරන්න කරන්න අපේ ලොකු ගුණයක් දිනු වෙනවා. මේක දිනු වෙන විතරක් නෙවෙයි පින්නතුනි. මේ දානය පුරුදු කිරීමෙන් තියෙන අවසානම ප්‍රතිඵලය තමයි අපිට මේ තියෙන සම්පත් හැමදාම තියෙන්නේ කවදා හරි දවසක මේදී අපට හිමි වෙනවා. ඔබ මිලදී ගත්ත, ඔබ නිර්මාණය කරපු මේ ගෙදර තිබිද්දීම ඔබට ඇස් දෙක පියාගෙන සිද්ධ වෙනවා. මේක තමයි යථාර්ථය. ඔබ පෝෂණය කරපු දරුවන් ඉදෙද්දී ඔබට අවසාන වශයෙන් ඇස් දෙක පියාගෙන සිද්ධ වෙනවා. ඔබේ මේ ශරීරය තිබිද්දී මේ අවුරුදු 50ක් 60ක් 70ක් පෝෂණය කරු මේ ශරීරයෙන් කවදා හරි දවසක වෙන්ගෙන සිද්ධ වෙනවා. මෙන්න මේ වෙන්වීමේදී ඒ ඇතිවන සංවේගය දුක කලින්ම දුරු කරගන්න ක්‍රමය තමයි ටිකෙන් ටික මේ අත්හැරීම පුරුදු කිරීම. බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා මරණයට පත්වන බොහෝ දෙනෙක් මරණයෙන් පස්සේ ඉපදෙන්නේ මනුස්ස ලෝකෙට පල්ලෙහා ස්ථානවල. දුගතිගාමී තැන්වල ඉපදෙන්නේ. ඇයි මේ දුගතිගාමී තැන්වල ඉපදෙන හේතුව? මරණයෙන් පස්සේ දුගතිගාමී වීමට හේතු වන ප්‍රධාන හේතුව මොකක්ද? ඒ තමයි දැඩි ලෝභය කියන කාරණය. කෙනෙකුට හිතෙන්න පුළුවන් අනිත්‍යගේ දේවල්ට ලෝභ කරලා ආසා කරලා හොරගම් කරලා කියලා. ඒක නෙවෙයි පින්නතුන හේතුව. මරණයෙන් පස්සේ දුගතිගාමී වෙන ඇයට බොහෝ විට හේතුවන් ඒ පුද්ගලයා තමන්ගේම දේපළ වලට, දරුවන්ට, ඉඩකඩම් වලට, මිලමුදලට තියෙන ආසාව. ඒ අන්තිම මොහොතේ හිත හදාගන්න බැරි වීම නිසා ඒ දේවල්ට ආසා කරලා ඒ තැන්වල ඉපදෙනවා. මරණයට පත් වෙන අය බොහෝ විට යන්නේ ප්‍රේත ලෝකෙට. ලෝභයෙන්ද? මෙන්න මේ සඳහා පින්නතුනේ අපි කලින්ම සූදානම් වෙන්නට ඕන. ඒක මරණාසන්න මොහොතේ හාමුදුරු කෙනෙක් ගෙනල පිරිට් එකක් කියවගෙන බුදු පිළිමයක් බලලා මල් ටිකක් පූජා කරලා ඉවර කරන්න බෑ පින්නතුනේ මේක. මේකට කලින්ම සූදානම් වෙන්න ඕන අපි. මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සබ්බේ පියේහි මනා භාවෝ නානා භාවෝ විනා භාවෝ අභිනන් පච්චේ කිතම්බ. මා ප්‍රිය මනාප කැමති සියලුම දේවල් වලින් මට වෙන් වෙලා යන්නට සිද්ධ වෙනවායි කියන කාරණය නිතර නිතර මෙනෙහි කරන්න කියලා. දවසට එක විනාඩියක් හරි ඇස් දෙක පියාගෙන සිහි කරන්න. මා සතු දේවල්, ද්‍රව්‍ය, පුද්ගලයන්, දේපල, මගේ ශරීරය මේ වගේ දේවල් වලින් මට කිසියම් දවසක වෙන් වෙන්න සිද්ධ වෙන බව සිහිපත් කරන්න. අන්න ඒ විඥානේ අවසාන අවස්ථාවට නිරුද්ධ වෙනකොටම ඊට වඩා හොඳ තැනකට යන්නට තමා කුසලයෙන් පොහසත් වෙලාද දිනු වෙලා ඉන්නවාද කියලා බලන්න. අපට අවසාන මොහොතේ හිත හදාගන්න බැරි දුකටපත් වෙන හේතුව ඇයි? අපට බයයි මේ සම්පත්තික නැති වෙනකොටම පල්ලෙහාට යයි කියලා. ඒකයි බය ඇත්තෙම. අපට හිත පිහිටව ගන්න ස්ථානයක් නැහැ. නමුත් ජීවත් වෙන කාලෙදිම තමයි ඉහෙළම කුසලයේ හිටියනම් මේ භෞතික දේවල් ටික පරිහරණය කරන ගමන් ඒ පුද්ගලයා ඉන්නේ මීට වඩා ඉහළ මානසිකත්වයක ඉන්නේ. ඉහළ ගුණධම් පිළිපැදපු උත්තමයන් තමයි ඔහුගේ මතකයට එන්නේ. ශ්‍රාවකයන්, ඒ වගේම බුද්ධ ශ්‍රාවකයන්, මගපරණාවි උතුමන්, රහතන් වහන්සේලා, බුදුරජාණන් වහන්සේ, ඒ උතුමන්ගේ ගුණ තමයි තමට නිතරම පේන්නේ. එයාගේ තලයේ තමයි තමන් ඉන්නේ. එතකොට ඔහුට මරණාසන්න මොහොත දුකක් නෙවෙයි. ඔහුට ඊට වඩා ඉහළ තැනකට යන්න සියලුම සුසුකම් හදාගෙන ඉන්නේ. අන්න ඒ නිසාම ඔහුට බය කියන කඩුව වෙනවා. මෙන්න මේක ඉහළම මට්ටමේ පවත්වා ගන්න ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට දාණයෙන් කරන්නේ ලෝභකම, දැඩි ඇල්ම, බැඳීම අඩු කරගන්න එක, ඇටැච්මන්ට් එක. දෙවෙනි කාරණය තමයි ద్వේෂය. දැන් ద్వේෂය පාලනය කරගන්නේ කොහොමද කියලා ඔබට ප්‍රශ්නයක්. කෙනෙක් ගැන අමනාපයක් එනකොට අපි කොහොමද අපේ හිත පාලනය කරගන්නේ කියන එක. ඇංග මැනේජ්මන්ට් කියන එක. මේක බුදුදහමේ ඉතාම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. අපේ හිතේ තියෙන ලස්සන නැති වෙන්නේ. බොහෝ විට අපට හිතට අමනාපකම් ඇති වෙන්නේ. හිතට දුක ඇති වෙන්නේ. අපි ළඟින්ම ඇසුරු කරන අයගේ අඩුපාඩු කන් දැකලා අපි අමනාපයටපත් වීම. දැන් වර්තමානයේ බොහෝ විට ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට ප්‍රධාන වශයෙන් සඳහන් කරන ට්‍රීට්මන්ට් වලින් එකක් තමයි ලවින් කයින්ඩ්නස් එක කියලා. මෛත්‍රී භාවනාව. බොහෝ විට ස්ට්‍රෙස් ඇති වෙන්නේ, මානසික ආතතිය ඇති වෙන්නේ අනිත් අය පිළිබඳව තියෙන අමනාපය. අන්නේ අමනාපය දුරු වීම සඳහා ටෙක්නික්ස් ගානක් බුදුදහමේ කියලා දීලා තියෙනවා. විශේෂයෙන් විතක්ක සංඨාන සූත්‍රයේ සඳහන් කරනවා අඤ්ඤ විතක්ක කියලා. ද්වේෂයක් එනකොට ඒකට විරුද්ධව ඔපොසිට් එකේ මෙන්ටල් ස්ටේට් එකක් ප්‍රැක්ටිස් කරන්න ඕන. ඒ තමයි ලවින් කයින්ඩ්නස් එක. ඊට පස්සේ ආදීනව දස්සාවි. තමන්ගේ හිතට කේන්තිය ගන්නකොට තමා තේරුම් ගන්න ඕන, තමා කේන්තියෙන් එනකොට තමන්ටමයි අවශ්‍ය වෙන්නේ. ඒක තමන්ට පාඩුවක්. ඇතැම් විට අපි කවුරු හරි කමනාපෙලි ඉන්නෝ, අපි අනිත් කෙනෙකුට හිතින් බැන බැන ඉන්නෝ, ඒක නා දන්නේවත් නැහැ ඇතැම් විට. අපි මෙහි හිතින් ද්වේෂ කර කර ඉන්නවා. එයා හොඳට සන්තෝෂයෙන් ඉන්නවා. අපි බොහෝ විට දුකෙන් ඉන්න සමහර කෙනෙක් ගැන ඇතැම් විට අපි කිමු ලංකාවේ ගම් වතුර ගලලා කියලා අපි හරි දුකෙන් ඉන්නවා. ඒ අය ඇතැම් විට බෝට්ටුවක් තියාගෙන පදිනව සතුටු වෙනවා. හේකට්ටි කෙසෙල් කන්දක් ටිකක් දාගෙන සතුටු වෙනවා. අපි මෙහි දුක් වෙනවා අනේ මේ කට්ටිය ගම් වතුරේ කියලා. ගම් වතුර ආදර ටිකක් තියෙනවනේ යවන්නේ, ඒක කමන්නේ, ඒකේ පහ කියලා නෙමෙයි කියන්නේ. නමුත් අපි හිතන තරම් සමහර අය දුකෙන් නැහැ පින්නතුනි. දැන් කොවිඩ් රෝගේ ගත්තත් එහෙමයි. පසුගිය කාලේ ගත්තොත් සමහර අය හරියට සතුටු වුණා. දැනුත් ඇතැම් විට අපිට තියෙන සංවේදී බව ශ්‍රී ලංකාවේ ඉන්න අයට නැහැ දැන් විට. නමුත් අපි හුඟක් දුකෙන් ඉන්නවා. එතකොට මෙන්න මේ දුකෙන් ඉන්න තත්වයෙන් තමන් මිදෙන්න, තමන්ගේ ආදීනව දැකලාගෙන තමන් නිදහස් වෙන්නට ඕන. අනිත් අයට එකතකින් කරුණාවෙන් පිහිට වෙන්නට ඕන. අනිත් අතින් අපි බර්න් අවුට් නොවී අපි ඉන්නට ඕන. එතකොට තමා කේන්තියෙන් ඉන්නකොට තමා අසතුටෙන් ඉන්නේ, තමාට හිතේ මානසික සුවයක් නැහැ කියන එක තේරුම් ගන්නට ඕන. මෙන්න මේ වගේ ටෙක්නික්ස් ගානක් සඳහන් කළා. ඊළඟට ආඝාත පටිවිණය කියලා සූත්‍ර කීපයක් සඳහන් වෙනවා. අනිත් කෙනෙක් ගැන අමනාපයක් ඇති වෙනකොට හිතෙන් ඒක දුරු කරගන්නේ කොහොමද කියලා. යම්කිසි කෙනෙක් ඇතැම් විට ශරීරයෙන් කායිකව වැරදි දේවල් කරන්නේ, ප්‍රාණඝාතය කරනවා, සොරකම් කරනවා, මේ වගේ වැරදි කායිකව කරනවා. නමුත් කායික වැරදි සිද්ධ වුණාට මේක නා වචනෙන් හොඳ වචන කතා කරන්නේ, සිතින් හොඳ සිතුවිලි හිතන්නේ මෙයා. එතකොට අපි අර කයින් සිදුවන දේ ගැන පසෙක තියලා කායික වැරදි වුණත් මෙයා වචනෙන් හොඳ වචන කතා කරන කෙනෙක්. මෙයා හිතින් හොඳ සිතුවිලි හිතන කෙනෙක් කියලා හිතලා අර හොඳ පැත්ත හිතලා අමනාපය දුරු කරගන්න කියලා. තවත් සමහර කෙනෙක් ඇතැම් විට කායික හොඳ දේවල් කරනවා, වචනෙන් වැරදි දේවල් කරන්නේ. ඇතැම් විට බොරු කියනවා, අනිත් අය බේදවන කේනම් කියනවා, පරස වචන කියනවා, හිස් වචන කියනවා, මේව තමයි වචනෙන් කරන්නේ. නමුත් යා කායික හොඳ දේවල් කරන්නේ, ආ දන් දෙනවා, අම්මන තාත්තට සලකනවා, සතුන් නිදහස් කරනවා, මොනෙක් දේවල් කරනවා මෙයා. ඒ වගේම මානසිකවත් හොඳ සිතුවිලි හිතන්නේ මෙයා. වචනේ විතරයි වැරදි. යාට ඉතින් අර කඩ පරිස්සම් කරගනින්න බැරි වෙයක තමයි තියෙන්නේ. නමුත් යා කායික හොඳ දේවල් කරන්නේ. සිතනොත් හොඳ සිතුවිලි යාගේ තියෙන්නේ. වචනේ පාලනය කරගන්න බැහැ යට ඒක වෙලා තියෙන්නේ. ඒ නිසා අපි අර හොඳ පැත්ත හිතලා කායිකව සහ මානසික හොඳ කෙනෙක් කියලා හිතලා ඒ පැත්තෙන් හිතලා අර අපි අමනාපය දුරු කරගන්නට ඕන. ඊළඟ සඳහන් කරන සමහර කෙනෙක් කායිකවත් වැරදි දේවල් කරන්නේ, වචනවලත් වැරදි දේවල් කරන්නේ. නමුත් යා කලින් කල සිතින් හොඳ සිතුවිලි හිතනවා. ඇතැම් විට මෙයා භාවනා කරනවා කලින් කල. භාවනා කරන වෙලාවේ යා වැරදි දේවල් හිතී තින බෑ යාට. අන්න එවැනි අවස්ථාවකදී මෙයා කායිකව වාචිකව වැරදි සිද්ධ වුණත් මෙයා මානසික හොඳ කෙනෙක් කියලා හරි අපි හිතාදා ගන්නවා. අපි නිකන් දුක් වෙන්න ඕනේ නැහැ. ඊළඟ සඳහන් කරන යම්කිසි කෙනෙක් කායිකවත් වැරදි කරන්නේ, වාචිකවත් වැරදි කරන්නේ, මානසිකවත් නරක සිතුවිල්මයි කොවිලෙත් හිතන. එවැනි කෙනෙක් හමු වුණාම කොහොමද ආඝාතයේ හිතේ අමනාපය දුරු කරගන්නේ කියලා බුදුහාම සඳහන් කරනවා. එවැනි අය පින්නතුණි බොහොම ටික කලයි මේක කරන්න පුළුවන්. මරණයෙන් පස්සේ යට දුගතිගාමී වෙන වෙනවා. ඉතාම ටික කලක් ඉන්න ජීවිතේ මෙහෙම හිටියට යා මරණයෙන් පස්සේ බොහොම දුකටපත් වෙන කෙනෙක් කියලා ඒක පරලෝක ජීවිතය ගැන හිතලා අපි හිතාදා ගන්න ඕන. අපි හිතනවා කරගන්න ඕනේ. මෙන්න මේ වගේ තවත් සමහර ඉන්නවා කයිනුත් හොඳ දේවල් කරන්නේ, වචනනුත් හොඳ වචන කතා කරන්නේ, සිතුනුත් හොඳ සිතුවිලි හිතන්නේ. ඉතින් ඒ අය ගැන අපි අමුතුවෙන් ඊර්ෂ්‍යා කරන්න ඕනත් නැහැ. අමුතුවෙන් අමනාප වෙන්න ඕනත් නැහැ. එයා ඒ ජීවිතේ නිසාම යා ලස්සනට ඉන්නවා. එතමිට ඒ අය ගැන සමහර අමනාපයි නේද? එහෙම නැතිනවා සමහරට අපිට ඒ ගුණය තේරෙන්නේ නැහැ. සමහර අය ඉහෙලින්ම සමහර ක්වොලිටිස් ප්‍රැක්ටිස් කරනවා. අපිට ඒ ගුණයට ලං වෙනවත් බෑ. එතමිට අපි ඒ ගුණයක්ද කියලා දන්නේවත් නැහැ. ගුණාංග පිළිබඳව දැනගන්න නම් පින්නොත් වෙන බුදුදහම ඉගෙන ගන්න ඕන. රහතන් වහන්සේලා 10 දෙනෙක් ගත්තා, 10 දෙනා වෙනස්. රහතන් වහන්සේලම ගත්තා. එක රහතන් වහන්සේ කෙනෙක් ලස්සනට බණ කියනවා. වෙනත් රහතන් වහන්සේ කෙනෙක් එච්චර කතා කරන්නේ අඩුවෙන් කතා කරන්නේ. නාලක හාමුදුරුවෝ, මේ හාමුදුරුවෝ මොනේ ඊවත රැගු රහතන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ කතා කරන්නේ මොනේ? සමහර ස්වාමීන් වහන්සේලා ලස්සනට බණ කියනවා. සමහර අය බණ කියන්නේ නැහැ. සමහර හාමුදුරුවෝ ඉතාම ගැඹුරින් කෙටියෙන් බණ කියනවා. සරියුත් හාමුදුරුවෝ වගේ ස්වාමීන් වහන්සේලා, මහා කච්චන හාමුදුරු වගේ ස්වාමීන් රහතන් වහන්සේලා විස්තරාත්මකව බණ කියනවා. ඇතැම් රහතන් වහන්සේලා සීමිත ගෙවලට විතරයි දාන්නට වඩින්නේ. සමහර රහතන් වහන්සේලා ගෙපිලි වලින් දුප්පත් ගෙවල් නොවේ පිටපාති වඩින්. මහා කච්චන හාමුදුරු වගේ. මේ වගේ පින්තුනි රහතන් වහන්සේලා 10 දෙනෙක් ගත්තත් උන්වහන්සේලා සසර පුරපු ගුණාංග, ඒ ක්වොලිටීස්, ස්කිල්ස් අනුව චරිතය සම්පූර්ණ වෙනස්. මෙන්න මේව තේරුම් ගන්න බැරි අය තමයි ඇතැමිට හිත නරක කරගන්නේ. ඒ නිසා අපි ධර්මයේ තේරුම් ගන්න අපි දන්නවා මේ පුද්ගල වේමතතාවක් ලෝකේ තියෙනවා. පුද්ගල වෙනස්කම් තියෙනවා. අන්න ඒ නිසා අපි නිතරම අපේ පැත්තෙන් අපි හිත හදාගන්න උත්සාහ කරනවා. මේ අතර විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෛත්‍රී භාවනාවේ ආනිසංස පිළිබඳව. ලෞකික මට්ටමේ මේ ලෝකයේ තුල ඉඳගෙන කරන ප්‍රැක්ටිස් කරන ගුණාංග අතුරින් දාන, සීල, භවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවක් දේශනා කළා. According to Buddha's message, there are three qualities, three meritorious deeds that we can practice in the mundane level in this sansaric circle. They are practicing generosity, offering something to others with a generous heart. The second one is virtue or moral conduct, sila, discipline in our speech and behavior. The next one is meditation, or especially Buddha has explained the importance of practicing loving kindness meditation, that contemplating on May all beings be well, happy and peaceful. මේක වාරයක් දෙකක් දවසක් දෙකක් නෙවෙයි. භාවිත යානි කතාය, වත්තු කතාය, අනුට්ඨිතාය, ಪರಿචිතාය, සුසමාරද්ධාය ආදී වශයෙන් මේක නැවත නැවතත් සියලු සත්වෝ සුවපත්ත්වවා, සුවපත්ත්වවා, සුවපත්ත්වවා කියලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. පින්නොතනි දවසරි විනාඩි 5ක් ගානේ හරි එක දිගට මාස 6ක් කරන්න බලන්න. තමන්ට විශාල වෙනසක් ජීවිතය ඇති වෙනවා. එක අතකින් මානසික සතුට දෙන වෙනවා, අනිත් අතින් තමන්ට එන තියෙන කරදර, දුක් පීඩා, අකුසල් විපාක සැලෙගුතු ප්‍රමාණයෙන් යටපත් කරගන්න ඉහළම ටෙක්නික් එක මේක. බුදුදහමේ මේ තරම් ලෞකික මට්ටමේදී වර්ණනා කරපු වෙන කිසිම පින්කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ සාරාංශික කල්පලක්ෂයන් පෙරම් පුරලා මේ ලෝක යථාර්ථය ඊටාම ගැඹුරින් මනාව අනාවරණය කරලා මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් ලෝකෙට දේශනා කරපු උත්තමයන් වහන්සේ. ඔබ බුදුරජාණන් වහන්සේ විශ්වාස කරන ඔබට කිසිම සැකයක් නැහැ බුදුහාමර ගැන. ඒ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ලෝකේ යම් තාක් කුසල දහම් තියෙනවා නම්, පින්කම් තියෙනවා නම්, ඒ සියලුම පින්කම් එක පැත්තකට දැම්මොත් මෛත්‍රී භාවනාව එක මොහොතක් වැඩිීමේ තියෙන ආනිසංසයෙන් 16 පංගුවක් තරම්වත් වටින්නේ නැහැ කියලා. මේ ලෝකේ නොඑක විදිහේ දාන දෙනවා, අබේ දාන දෙනවා, සත්තු නිදහස් කරනවා, සිල්වන්ත වෙනවා, විහාරස්ථාන පූජා කරනවා, ඒ වගේම කඨින පින්කම් කරනවා, මෛත්‍රී පින්කම් කරනවා අපිනේ. ඒ සියලුම පින්කම් එක පැත්තක තිබ්බත් මෛත්‍රී වහන වැඩිීමෙන් 16 කලාවක්වත් වටින්නේ නැහැ කියලා. ඇයි පින්නතුනේ මේකේ හේතුව? ඒ මෛත්‍රී වඩන මොහොතේ අපට කිසිම දෙයක් ගැන දැඩි ආසාවක් නැහැ. කිසිම කෙනෙක් ගැන දැඩි බැඳීමක් නැහැ වෙලෙ. ඒ මෛත්‍රී වඩන අවස්ථාවේදී කිසිම කෙනෙක් ගැන අපට ඊර්ෂ්‍යාවක් නැහැ. ඒ මෛත්‍රී වඩන මොහොතේ අපට කිසිම මාන්නයක් නැහැ. අපිව ඉස්මතු වෙන්න ඕන කියන හැඟීමක් වෙලෙ නැහැ. ඒ මෛත්‍රී වඩන මොහොතේ තමන්ගේ හතුරෙක්වත් දුක් විඳිනවට කැමති නැහැ. ඒ මෛත්‍රී වඩන මොහොතේ අපි එන්නේ හරියට බ්‍රහ්ම ලෝකේ ඉන්න වාගේ. ප්‍රැක්ටිස් කරලා බලන්න පින්නතුනි. සීල සත්ව සුවපත්ත්වවා, සුවපත්ත්වවා, සුවපත්ත්වවා කියලා. One of the main meditation techniques in Buddhism is that loving kindness or metta meditation. How do we practice it? We think that may all beings be well, happy and peaceful. Again and again we practice this meditation technique. As the result of practicing this meditation technique, we can develop our mind in the maximum level. As the result of practicing this pattern, when we meet a person, we think that person like our only son or daughter. Mātāyatāniyam puttam, ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සම්බ බොහෝතේසෝ මාන සම්භාව යපරිමාණ. කලක් මෛත්‍රී භාන වඩනකොට ඔහුට කම්මස්ස කතා ඥානය දිනු වෙනවා. මේ අපි සසර ආපු ගමනක් නේද කියන එක මතක් වෙනවා. මතක් වෙනකොට සීමා සම්බේධය බිඳෙනවා. මොකද්ද සීමා සම්බේධය කියන්නේ? මේ මගේ ගෙදරයි, මේ පිට ගෙදරයි කියන බැඳීම සම්පූර්ණ ඉවත් වෙනවා. කලක් මෛත්‍රී භාවනා ප්‍රැක්ටිස් කරනකොට ඔබට පේන්නේ මේ මුළු ලෝකෙම ඉන්නේ කලින් ආත්මවල අම්මල තාත්තලා නේද කියලා. මේ මුළු ලෝකෙම ඉන්නේ කලින් ආත්ම භාවවල දරුවෝ නේද? මිනිස්යන් අතර විතරක් නෙවෙයි. මේ තිරිසංගත සතා දිහා බැලුවත් අපි දකිනවා මේ පිට කෙනෙක් නෙවෙයි. මේ අපේ ළඟම ඥාතීන් වල හිටියයි තමයි මේ ඉන්නේ කියලා. පින්නොතුනි මේ ආකල්පයත් එක්ක අපට ලෝභකම් කරන්න බෑ. අපට අනිත්‍යයට ඊර්ෂ්‍යා කරන්න බෑ. අනිත් කෙනේ දුකට පත්වෙද්දී අපට සතුට වෙන්න බෑ පින්නොතුනි. අපට මාන්නකාරකම් ඇති කරගන්න බෑ. අපි අනිත් කෙනාට වඩා ලස්සනයි, අනිත් කෙනාට වඩා බුද්ධිමත්, අනිත් කෙනාට වඩා උගත්, අනිත් කෙනාට වඩා අපේ ගෙදර ලොකුයි, අනිත් කෙනාගේ වාහනයට වඩා අපේ වාහනේ වටිනවා. ওই වගේ දේවල් පින්නොතුනි අපට හිතෙන්නවත් නෑ. ඊට පස්සේ අර සියලුම මානසික පීඩා මානසික රෝග ඔක්කොම ටික අපිට දුරු කරගන්න පුළුවන් මේ මෛත්‍රී වැඩිමත් එක්ක. හැමයි අපි එකක් තේරුම් ගන්නට ඕන, මේක බුද්ධියෙන් අර්ථවත් වෙන්නට ඕන. හුඟක් සංවේදී වෙලා අපි සංවේදීවම කටයුතු කරන්නේ. අපි හැඟීම් බරවම කටයුතු කරන්නේ. එහෙම වුණොත් අපට අඬන්න තමයි ඉන්න වෙන්නේ ලෝකයේ. එක පැත්තක යුද්ධයක් වෙනවා, හේ බෝම්බ ගහනවා, මෙහේ කොවිඩ් හැදිලා, මෙහේ හાર્ට් ඇටැක්, මෙහේ පිළිකා රෝග ගල්වල කැන්සර් හොස්පිටල්. ඒව ගැන හිතේ තන්තිම දුක් වෙන වෙන යන්නේ දුව දරුවෝ නේද කියලා හිතුවොත් නේ. එහෙම අන්තිම අන්තයට යන නෙමෙයි මේ කියන්නේ. මේ සංවේදී මනසක් ඇති කරගන්න කියලා කියන්නේ අපේ අභ්‍යන්තරයෙන්ම නිවීම සැනසීම ඇති කරගන්න මේ. අපේ ළඟම තියෙන අපේ අභ්‍යන්තරෙම තියෙන රාග ද්වේෂ ආදී කෙලෙස් ටික අඩු කරගන්නයි බුදුරජාණන් වහන්සේ අපට මේ මාර්ගය පෙන්වලා දෙන්නේ. පින්නොතනි අද ලෝකෙහි උපතින් බෞද්ධය නෙවෙයි, වැඩිපුරම බුද්ධිසම් ප්‍රැක්ටිස් කරන්නේ උපතින් අබෞද්ධයි. ඇතැම් විට එය කොයිතරම්නම් කැපවෙල ජීවිතයේ ධර්ම වෙනුවෙන් කැපවෙලාද දේවල් අත්හැරලා තියෙද කියලා ඔබ දැක්කොත් අපට ඇතැම් විට අපි ගැනම දුකක් හිතෙනවා. අපි මොනව කැපවීමක්ද මේ කරලා තියෙන්නේ කියලා. අපි පොළවේ පය ගහන්නත් කලින් අපේ අම්මා අපිව වඩාගෙන අත් දෙක එකතු කළා. පුතේ වඳින බුදු සාදුව කියලා සාදුව කියන කියලා අත් දෙක එකතු කළා. අපි ඇවිදින්නත් කලින් අපට මේ තෙරුවනේ ආශිර්වාදය අපට අම්ම තාත්ත ලබා දුන්නා. එහෙම ලබා දීපු අපේ බුදු දහමෙන් කොයිතරම් දුරට ඉදිරියට ගිහිල්ලාද කියලා තමම තමන් ගැන බලන්න. ඒක තීරණය කරන්නේ හුදෙක් දන් දීමෙන් තීරණය කරන්න බෑ පින්නතුනි. වාග් දන් දෙන ලෝකේ ඕන තරම් ඉන්නවා. අපිට වඩා දන් දෙන අය අබෞද්ධ ලෝකේ ඉන්නවා. බිල් ග්‍රේට් ගත්තත් වාග් දන් දෙන අය ලෝකේ සමහර කලාකරුවෝ ඉන්නවා, රංගපානා ඉන්නවා, ගායකයෝ, විද්‍යාඥයෝ, නොයෙකයි සමාජ සේවන් කරන රෝහල් හදලා මිනිස්සුන්ට පිටිහිට වෙනවා. ඒව කරන ලෝකයයි. නමුත් හැබැයිසම බුදුදහමේ ප්‍රයෝජන ගත්තාද කියලා බලන සාධක දෙකක් තියෙනවා. එකක් තමයි මේ මෛත්‍රී භාවනාව ඉහෙරටම දිනු කරලා තමා නිතරම හිතේ සතුටෙන් ඉන්නට ඕන, හරියට බ්‍රහ්මී කිනා වගේ ඉන්නට ඕන. ඒක ඉහෙලම රිසල්ට් එක තමයි තමන්ට ජීවිතයේ දැඩි අභියෝගාත්මක අවස්ථාවක් ආපු වෙලාවේදී දැඩි රෝගයක් හැදිලා එක්තෙන් වුණොතින් නැත්තම් තමන්ට කාත් කවුරුවත් නැති වුණොතින් නැත්තම් මරණාසන්න වුණොතින් අන්න එවැනි අවස්ථාවේදී මේ ටික අත්හරිනකොට තමන්ට සතුට වෙන දෙයක් තියෙද කියලා බලන්න. ඒ තනි වෙච්ච වෙලාවේදී තමන්ගෙම හිත පිළිසරණක් අරගෙන තමන්ට ඉන්න කොයිතරම් ශක්තිය තියෙද කියලා බලන්න. මෙන්න මෙතනින් තමයි බුදුදහමේ සාර්ථකත්වය බලන්න. ඒක හුඟක් දන් දුන්නට විතරක් වෙන්නේ නැහැ පින්නතුනි. ඒක හුඟක් අසරණයන්ට පිටුණා කියලා ලෙඩ වෙච්චාට බෙහෙත් එහෙත් දුන්න කියලා විතරක් මේක ඇති වෙන්නේ නැහැ. මේ ශක්තිය ඇති වෙන නම් ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සිල්වන්ත වෙන්නට ඕන, විශේෂයෙන් පංචශීල ආරක්ෂා කරන්නට ඕන. දෙවෙනි කාරණය කිසියම් භාවනා ටෙක්නික් එකක් ප්‍රැක්ටිස් කරලා තියෙන්නට ඕන. බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, ආනාපාන සතිය මෙන්න මේ වගේ භාවනා ක්‍රමයක් තමා පුහුණු කරලා තියෙන්නට ඕන. එහෙම නැති වුණොත් මේ පින්නතුනි අපි අසරණ වෙනවා. දැන් බලන වර්තමානයේ දැන් ඉස්සර නම් අපි ලෙඩවීම කියන එක එච්චර සැලකුවේ නෑ නේද? ලෙඩ වෙලා රෝහලක ඉන්නකොට අපි ලෙඩ වෙච්චම බලන්න යනවා, මයි ටිකක් කියම අරගෙන ගිහලා හොඳට කතා කරලා ඉන්නවා. ගෙදරටත් වඩා හොඳ ලස්සන කාමරයක ගිහින් ඉන්නේ නේ. නමුත් පින්නතුනි අද කොහමද? මීට කලකට ඉස්සෙල්ලා මිනිස්සු ලෙඩ වුණාම ලස්සන රෝහලල ඉන්න කාමරයක ටීවී එකක් බල බල සින්දු අහා ෆෝන් එකෙන් යාළුවන කතා කර කර ඉන්නවා. එකල ඔබට බුදුබණ ඇතැමිට අමතක වුණා. ව්‍යාධි විදුක්කෝ කියලා බුදුහාඳුර ලෙඩවීම දුක කියලා දේශනා කරලා තියෙනවා. ඇතැමිට ඔබට හිතෙන්නේ නැති මොන දුකද මේ ලස්සනට ඉන්නේ? මරණම්පි දුක්ඛං කියලා බුදුහාම දේශනා කරා. මරුණට පස්සේ මේ හිතේටත් අර ලස්සනට ඉන්නේ සරසල පෙට්ටියෙක. කනත් දිහා දැක්කාම කනත්කට ඔබ ෆියුනරල් එකකටම ගියාම හිතනවා අනේ මට ටික දවසක් මෙහි නැත්තම් හොඳයි කියලා නේ. පින්නතුනේ අද කොහොමද තත්ත්වේ? අද ලෙඩ වෙච්ච වෙලාවේදී අද මල් හොයන්නේ කවුරුවත්? අද ලෙඩ වෙච්ච වෙලාවේදී ආහාර පාන හොයන්නේ? අද ලෙඩ වෙච්ච වෙලාවේදී ටීවී එකක් බලන්න කියලා කවුරුවත් කියන්නේ? අද ලෙඩ වෙච්ච වෙලාවේදී වැඩම තියා අද බෙහෙත් ටිකක් අත ඉල්ලන්නේ නැහැ කෙනෙක්. අද ඉල්ලන්නේ මොකද්ද? අද ඉල්ලන්නේ ඔක්සිජන් ටික. අද ෆෝන් එකෙන් කතා කරන්න ඕන කියන්නේවත් නැහැ ඥාතිවරයට. ෆෝන් එකක් පැත්තකට තියලා හුස්ම ගන්න, වෙර වීර්ය දරන, සටන් කරන මොහොතක අද ඔබත් මාත් ඉන්නේ. අද හුස්ම ටික අවශ්‍යලා දෙන ලෝකෙට. අන්න එවැනි මොහොතක් අපේ ජීවිතයට එන්නේ නැහැ කියලා අපට සහතිකයක් වෙන්න පුළුවන්ද? අපිට බොහෝ වෙලෙ හිතෙන අනිත් පැත්තේ හැම වෙනව. නමුත් අපට නම් වෙන එකක් නැහැ කියලා. අපේ ඥාතියට නම් හැම වෙන එකක් නැහැ කියලා හිතන් ඉන්නේ. මෙන්න මේක තමයි පින්නොතින අපට වැරදිලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරේ වෙනත් කෙනෙකුට එනකොටම වෙන කෙනෙක් ලෙඩ වෙනකොට මරණයට පත් වෙනකොට හිතන්න දේව දූතෙක් කියලා. The messenger of God කියලා. The messenger of heaven කියලා. Tamanṭat මේක එනම කලින් ඉක්මනට සිත වඩා ගන්න කියලා මේ ඇවිල්ලා කියන්නේ. වෙනත් කෙනෙකුට අද වුණා නම් ඔබට හෙට දවසේ කියන එක හිතන්න මේක. යම් කිසි කෙනෙක් හරියට භාවනා ප්‍රැක්ටිස් කරලා හිටියේ නම් විශේෂයෙන් ආනාපාන සතිය ප්‍රැක්ටිස් කරලා හිටියේ නම් පින්නතුනි. අර හුස්ම ගන්න අමාරු අවස්ථාවේ හොට ජීවිතේ ලස්සනට දෙන්න මොහොන දෙන්න පුළුවන්. බලන්න අපි මුල්ම අවස්ථාවේ මේ ජීවිතේ මුලින්ම හුස්ම ගන්නකොට අඬපු අපි. අපි අවසාන වතාවට හුස්ම ගන්නේ දැනන්න ඕන නෑ. ඒයකට හේතුව අපේ අම්මා තාත්තා අපට මේ උතුම් දහම කුරුමේ ලබා දුන්නා. බුදුරජාණන් වහන්සේ අපට මේ ධර්මයක් අනාවරණය කළ දුන්න ආනාපාන සති භාවනාව සම්පූර්ණ නිවන් දොරටුවක් කළා තියෙනවා. හරියට අපේ මයින්ඩ් එක ફોකස් කළා නාසය කෙළවරට හරියට අපිට මයින්ඩ්ෆුල්නස් එක බ්‍රීදින් මෙඩිටේෂන් එකක් විදියට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් වුණා නම් අනිච්ඡානුපස්සී අස්සසී සාමීති සික්ඛති අනිච්ඡානුපස්සී පස්සසී සාමීති සික්ඛති කියලා අනිත්‍ය බලමින් හුස්ම ගන්න එක පිට කරන එක අපිට වලට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. එදාට අපිට ඉතාම අමාරුවෙන් අපි ගන්න හුස්ම ටිකම අපට භාවනා කමටහනක් මෙඩිටේෂන් ටෙක්නික් එකක් කරගන්න පුළුවන්. නමුත් පින්නතුනි හිතන්න එපා මේක රෝහලට ගිහලා ප්‍රැක්ටිස් කරන්න පුළුවන් කියලා. මේක ඊට කලින්ම අපි පුහුණු කළා කියලා අපේ හිත අපි දිනු කරගෙන තියෙනට ඕන. මෙන්න මේ මාර්ගයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී අපට ඉහිලෙම දේශනා කරන්නේ ප්‍රඥාවෙන් ජීවත් වෙන ක්‍රමය කොහොමද කියලා. මෙන්න මේක තමයි පින්නතුනි බුදුදහමෙහි වැදගත්ම පණිවිඩය වෙන්නේ. හුදෙක් S2 පියාගෙන හුඟ වෙලාවක් ඉඳීම විතරක් නෙමෙයි බුදුදහමේ දේශනා කරන්නේ. බුදුදහමේ පින්නතුනි වැඩිම ප්‍රමාණයක් ශ්‍රාවකයන් රහත් වුණේ මඟඵල ලැබුවේ කොහොමද? S2 වහගෙන ඉඳිද්දිද? S2 අරගෙන ඉනකොටද? බුද්ධ ශ්‍රාවකයන් වැඩිපුර ප්‍රමාණයක් සෝවාන ආදී මාර්ගඵල ලැබුවේ S2 අරගෙන ඉන්නකොට. ඔය විශ්වාස කරනවද? S2 අරගෙන හිටියත් සම්පූර්ණම අපේ ප්‍රඥාවෙන් ඉන්න පුළුවන්. මොකද ප්‍රඥාවෙන් ඉන්නවා කියලා කියන්නේ? දැන් මේ මොහොතේ අපේ ජීවිතේ සිද්ධවන්නේ මොකද්ද කියන එක නුවණින් තේරුම් ගැනීම. මේ මොහොතේ අපේ ජීවිතේට ඇත්තටම මොකද්ද වෙන්නේ? අපේ ඇසින් රූප දකිනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ විඳිනවා, දිවෙන් රස ලබනවා, ශරීරයට පහස ලබනවා, මනසට අරමුණු වෙනවා. මෙන්න මෙහෙම සිහි කරන වෙලාවේදී අපේ මනසේ ස්වභාවය මොකද්ද? අපට නිතරම යම් කිසි දෙයක් මතක් වෙන රූපයක් එක්ක ඕනෑම දෙයක් මතක් කරලා බලන්න. ඔබ ශ්‍රී ලංකාවේ හිටිය ගෙදර මතක් කරලා බලන්න. ඒ ගෙදරයි ගෙදර ඉස්සරහා තිබිච්ච රබුටංග හාරි අඹග හාරි යම්බුග හාරි ඒකයි. ගෙදර අල්ලපු අත යාළු කට්ටියක් හිටියා නම් ඒ අය හරි නැත්නම් අල්ලපු අත ඇයි නිතර නිතර හඬු වේවි හිටියා නම් ඒ කට්ටිය හරි. මේ දේවල් ටික තමයි මතක් වෙන්නේ අපට නේ. ඔබ ගිහුව පාසල මතක් කරගන්න. ඒ පාසලේ තිබිච්ච ගොඩ නැගිලි ටික යාළුවෝ ටික මතක් වෙන්නේ නේ. මලක් මතක් කරගන්න, රෝස මල කියලා. පීච මලක් කියලා මතක් කරගන්න. දරුවා කියලා මතක් කරගන්න. අම්මා මතක් කරගන්න බලන්න. අම්මා තාත්තා සිහිපත් කරගන්න. මේ හැම දෙයක්ම තමන්ට මතක් වෙන්නේ කොහොමද? මතක් වෙන රූපයක් එක්ක, රූපයකට බැඳලා තමයි මතක් වෙන්නේ. සාමාන්‍ය අවදියෙන් ඉන්න වෙලාව විතරක් නේ අපි නිදා ගන්නකොට බලන්න. නින්දෙදි සිහිනයක් දකිනකොට ඒ සිහින මතක් වෙන්නේ කොහොමද? ඒ රූපයක් එක මම මතක් වෙන්නේ අපට. කල්පනා කරලා බලන්න ඒ සිද්ධිය මතක් වෙනකොට ඇත්තටම අපට මතක් වෙන්නේ දැනට තියෙන රූපයද? ඔබ ශ්‍රී ලංකාවේ හිටිය ගෙදර මතක් වෙනකොට ඔබට මතක් වෙන්නේ දැන් ගෙදරද? ඔබ ගිහපු පාසල, විශ්වවිද්‍යාල ඔබට මතක් වෙනකොට මතක් වෙන්නේ දැන් තියෙන විශ්වවිද්‍යාලයේද? මතක් වෙන්නේ නම් මොකද්ද? මතක් වෙන්නේ තමන් අන්තිමට දැකපු, නැත්නම් ඒ ගැන අහපු සිද්ධියත් එක්ක බැඳපු රූපයක් තමයි දැන් මතක් වෙන්නේ. එතකොට මේ දැන් මතක් වෙන වෙලාවේදී මනසේ ස්වභාවය නම් මොකද්ද? මේ වෙලාවේ සිහි කරන්නේ රූපය නෙවෙයි ඇත්තටම. අපි රූපය සිහි කරනවා කියලා කිව්වට ඇත්තටම ඒ වෙලාවේ ඒ දැකපු ඇසත් නිරුද්ධ වෙලා, රූපයත් නිරුද්ධ වෙලා, චක්කු විඥානයත් නිරුද්ධ වෙලා, චක්කු සංපස්සයත් නිරුද්ධ වෙලා, චක්කු සංපස්ස වේදනාවක් නිරුද්ධ වෙලා, ඒ ඔස්සේ ඒ පිළිබඳව සංඥා වේදනා දෙක ධර්මාලම්බනයක් විදියට මන ආයතනෙන් මේ මොහොතේ සිහි කළා. මනෝවිඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාවක් මේක. ඒ මනෝවිඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාවේදී අර දැකපු රූපය පොඩ්ඩක්වත් එතන නැතුව නිරුද්ධ වෙලා තියෙනවා. ඔබ බලන ශ්‍රී ලංකාවේදී සංගීත සම්දර්ශනයක් බලන්න ගිහිල්ලා ගායකයෙක්ගේ සින්දු එහෙම ඇහුවා කියලා කියමු, ප්‍රසිද්ධ ගායකයෙක්ගේ. ඔබ ඒක මතක් වෙනකොට ඒ සින්දු ටික තියෙනවද? සින්දු ටික තියා ඒ ගායකයා දැන් ජීවතුන් අතර නෑ නේද? එහෙනම් අප මේ නිතරම සිහි කරන්නේ මොකද්ද? අපේම මනස මේ සිහි කරන්නේ. හිතන්න එපා ඔබ ඒ අතීතයේ දැකපු අත්දැකීමක් විතරයි කියලා. ඔබ මේ මොහොතේ මේ බණ කියන හාමුදුරු දිහා බලනවා නම්, ඔබ මේ හාමුදුරු කියන බණ ටික අහනවා නම්, ඒ වෙලාවෙත් මොකද්ද වෙන්නේ? ඔබ හිතනවද මේ ඇහෙන බලන්නේ කියලා? එහෙන් බලනවා තමයි. රූපයක් නැහැ කියලා බුදුදහමේ කියන්නේ නැහැ. බුදුදහම විඥානවාදයට යන්නේ නැහැ. මනස විතරයි තියෙන්නේ කියලා බුදුදහම කවදාවත් කියන්නේ නැහැ. රූපයක් තියෙනවා. ඒ රූපයේ තිබ්බට ඒ රූපය අත්දැකීම, ඒකේ සැප දුක් විඳිනකොට අපි ඒකේ මුල් අවස්ථාවේ නෙවෙයි අපි ඉන්නේ. අපි ඉන්නේ ඒක නිරුද්ධ වෙලා මනසත් එක්ක තමයි අපි මේ සම්බන්ධතාව තියාගන්නේ. සම්පූර්ණයෙන්ම අපි මේ මයින්ඩ් එකත් එක්ක ඩීල් කරන්නේ. එතකොට බුදුදහමෙන් අපට කියන්නේ මොකද්ද? ප්‍රඥාවෙන් ජීවත් වෙනවා කියලා. ප්‍රඥාවෙන් ජීවත් වෙනවා කියන්නේ මෙන්න මේ මොහොතේ මයින්ඩ්ෆුල්නස් එකේ ඉන්න එක. සිත ගැන අවධානයෙන් ඉන්න. සිතට කුමන දෙයක් මතක් වුණත්, වැඩ දෙයක් තියා තමන්ගේ ළඟ ඉන්න දරුවා මතක් වුණත්, දරුවා කියලා හඳුනා ගන්නකොට තමා දක්ෂ වෙන්න. මේ හඳුනා ගන්න ඇසින් නෙවෙයි. මේ දරුවා අල්ලනකොට දරුවා කියලා මේ හඳුනා ගන්න අතින්, අතින් නෙවෙයි මනසින් කියන එක දකින්න. කෑම පිඟානේ කෑම ටික කනකොට මේ රස එන්නේ පිඟානේ කෑම ටික නෙවෙයි දැන් දිවේ තියෙන රස ටික කියලා දකින්න දක්ෂ වෙන්න. ඔබ සීතකරණය මතක් කරනකොට දැන් මතක් කරගන්නේ ඔබට ලයිට් පත්තු වෙන ෆ්‍රිජ් එකක් ඔබ මතක් කරගත්තත් ඔබ බුද්ධිමත් වෙන්න මේ නිරුද්ධ වෙච්ච එකක් දැන් මේ තේරුම් ගන්න මනසින්. මනසින් තේරුම් ගන්නකොට එතන ලයිට් ඕෆ් වෙලා කියලා. කවුරු හරි කෙනෙක් බැනපු කෙනෙක් මතක් වෙනකොට කොහොමද ඇඟ මැනේජ්මන්ට් එක කරන්නේ අපි? තමා දක්ෂ වෙන්න මේ වෙලාවේ ඒ කෙනාගේ අඩුපාඩුව සිහි කරනකොට ඒ කෙනා ඒ අඩුපාඩුව කරමින් නෙවෙයි ඉන්නේ. දැන් හොඳම දෙයක් තමන්ටත් වඩා හොඳ කෙනෙක් වෙලා ඉන්න පුළුවන් යා. යා හොඳ කටයුත්තක් කරන කෙනෙක් වෙන්න පුළුවන් තමන් මේ යන්තිත අධ්‍යක්ීම තුළ අවිද්‍යාවෙන් හිත බැසගෙන තමා ඒ රූපය සහ ශබ්දය නිත්‍ය කරගෙන තමා මේ මානසික දුක් විඳින්නේ. සම්පූර්ණ මේ පින්නතුනේ දුක් විඳින එහෙනම් මොකෙන්ද අපි? සම්පූර්ණ මානසික දුක් විඳින. ඇසට රූපයක් දැක්කනම්, කනට ශබ්දයක් අහලා, නාසයට ගඳ සුවඳක් නිදලා, දිවට රසයක් ලැබිලා, කයට පහසක් ලැබිලා, යම් තාක් අපි සැප දුක් විඳ කියලා කිව්වනම්, ඇතැමිට ඔබට හිතෙන්න පුළුවන් ඇසෙන් එහෙම වෙන්න පුළුවන්, කනනොත් එහෙම වෙන්න පුළුවන්, දිවටත් එහෙම වෙන්න පුළුවන්, නාසයටත් එහෙම වෙන්න පුළුවන්. හැබැයි ශරීරයට දැනෙනකොට දුකක් දැනෙනවද කියලා හිතන්න පුළුවන්. ශරීරයට ලැබෙනකොටත් වේදනාවක් දැනෙනවා පින්නතුනි. හැබැයි ඒ ෆීලින් එක සැපක් හෝ දුකක් වෙන්නේ අපි හිතන විදියට. දැන් බලන්න, උදාහරණයක් බලන්න. ඔබේ ළමේ කුඩා දුව හෝ පුතා වඩාගෙන ඉන්න වෙලාවේදී ඔබේ කොණ්ඩෙන් ඇද්ද කියලා කියමු හයි. අදිනකොට යම්කිසි වේදනාවක් ආවා. ඔබට තරහක් යනවද? ඔබ දරුවට ගහනවද? ඔබ දරුවාට හැතැම්මිට තවත් ආදරේනේ, තවත් ඉඹ ගන්නවා හැතැම්මිට. හැබැයි බලන්න, ඒ වේගෙම්ම ඔබ බස් එකේ යද්දී කවුරු හරි පිටස්තර කෙනෙක් ඇද්දොත් මොකද වෙන්නේ? නවතින ගමනාන්තේ නෙමෙයි පොලිසිය ගිහිල්ලා දෙන්න. උසාවියෙන් ගිහිල්ලා. බලන්න පිනොතේ වෙනස. මෙන්න මේක තමයි ස්වභාවයේ පිනොතේ. ඔබට අපි කියමු කායික වේදනාවක් ආපිකම පාදේ ආබාධයක් ආවා. ලොකු වේදනාවක්. ඔබ ඇතැමිට ටිකක් දුකෙන් ඉන වේදනාවක් එනවා ඉතින්. කීකේ වේදනාව වෙච්චාටත් බැන බැන ඉන්නවා ඇතැමිට. හේතු වෙච්ච මම මේ කඳ නැග නිසා වුනේ නැත්නම් වැටුණු නිසා වුනේ හරියට පාර හදලා තිබ්බේ නැහැ එහෙම කියලානේ. හැබැයි බලන්න, ඔබට ඒ වේදනාව ආබාධ වෙච්ච හින්දා ඔබ රැකියාවක් කරන කෙනෙක් නම් ඔබට රැකියාවේ ලොකු වන්දියක් හම්බුන කියලා. අර පාදේ ආබාධයේ වෙච්ච නිසා ඔබට රිටයර්මන්ට් එකකුත් හම්බ වෙලා පඩිය වගේ හතර ගුණයක් දැන් හම්බ වෙනවා. අපි කියමු පඩිය වගේ 10 ගුණයක්ත් හම්බ වෙනවා කියලා. මේ අවුරුදු 40 දී උනේ අවුරුදු 60 වෙනකම්ම ඔබ ගත්ත පඩිය වගේ 10 ගුණයක පඩියකුත් හම්බ වෙනවා. දැන් අර කකුල වේදනාවෙන් දුකක් දෙන්නේ. ඇතැම් විට වෙන අනේ කලින් මේ ගුණ නම් හොඳයි කියලා හිතෙනවා. පින්නොතනි බලන්න, එහෙනම් අපි මෙතෙක් කල දුක් විඳේ කායිකව මානසිකවද? මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ කණ්ණාඩියක් වගේ හරියට අතිඹුලක්සේ අතේ තියෙන නිල් ගෙඩියක් වගේ අනාවරණය කළ දුන්නේ මේක පින්නොතනි. මේක ඔබ තේරුම් ගත්තොත් බුදුහාඳුරන්ට වඳින්නේ ඔහොම නෙවෙයි පින්නොතනි. වඳින්නේ පසඟ පිහිටවල වඳින්න. සාදුකාර දිල වඳින්නේ ඔබ. මෙන්න මෙවැනි දහමක් අනාවරණය කරන්න නේද මේ බුදුහාඳුර කෙනෙක් සාරසංඛ්‍ය කල්පලක්ෂයන් දාන ආදී පෙරුම් දහම් පුරලා ඇස්සිස් මස්ලිය දන් දීලා කැපවීමක් කළේ එදාර බොමැඩදී පුබ්බේ අනුනුසෝතියසු ධම්මේසු කියන මේ දහම් පදයේ දේශනා කරන්න නේද? මෙතෙක් කලක් මේ කැප වුණේ. ඒ අනාවරණය කරපු දහම ආරක්ෂා කරන්න නේද ස්වාමින් වහන්සේලා මේ වසර 2600ක් මේ ජීවිත පරිත්‍යාගයෙන් ආවේ කියලා හිතනකොට එදාට පේනොතින ඔබට ඉන්න එකම දරුවා හෝ සාසනෙට පූජා කරන්න තරම් හිත හැදෙන ඔබට. අද ඔබට දරුවෙක් පූජා කරන්න කියලා කිව්වොත් ඔබ කිසිදාක කැමති වෙන්නේ නැහැ. ඔබට මේ දහම හරියට තේරුණොත් ඔබට ඉන්නේ එකම දරුවා හෝ දරුවෝ 10 දෙනා හෝ ඒ 10 දෙනාම හරි සාසනෙට ඔබ එදාට පූජා කරනවා. ඒ තරම් ඔබ දන්නව මේක වටිනවා. ඒ තරම් නිවෙන සැනසෙන දහමක්. අපේ දරුවෝ 10 දෙනෙක් 10 දෙනාම මහාචාර්යවරු වෙලා නැත්නම් රටවල් 10ක ජනාධිපතිවරු වුණත් ඒ දරුවන්ට කවදාවත් දුකෙන් නිදහස් වෙන්න බෑ. ඒ දරුවන්ට කවදාවත් ප්‍රඥාවෙන් ජීවත් වෙන්න බෑ කියන එක දන්නවා. ඒ නිසා තමන්ගේ කුසෙන් තමන්ගේ ලේන් බිහි වෙච්ච දරුවෙක් ඇතැමිට සාසනෙට පූජා කරන්න පුළුවන් නම් මේ දර්ශනේ ලැබිච්ච කෙනා ඒක කරන පිණිසයි. රහත් වෙන්න ඕනේ නැහැ ප්‍රත්‍යඥ කෙනෙක් වුණත් මේ දහම යම් කිසි පමණට හරි තේරුම් ගත්තොතින් ඔහුට මේ ජීවිතේ වටිනාම දේ බුදුදහම බවට පත් වෙනවා. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරපු නිසා නෙවෙයි, ඒක ලෝක යථාර්ථයෙන්ද. පින්නතුනි මෙන්න මෙතනින් තමයි අවසාන වශයෙන් අපි අපේ ආමඩ තාත්තට සලකන්නේ. මෙන්න මේ ප්‍රඥාවෙන් අපි ජීවත් වුණොතින් අපි දුකෙන් නිදහස් වෙනවා. එදාට අපි ගැන අනිත් අය අද අපේ ගිහපු ඉස්කෝලේ ගැන කියලා අපි අහවල් ඉස්කෝලට ගියේ කියලා අපි ආඩම්බර වෙන්නේ නේ. අපි අහවල් යුනිවර්සිටියට ගියා කියලා අපි සතුට වෙන්නේ යුනිවර්සිටි හරි ඉස්කෝලේ හරි පොඩි ලේබලයක් වාහනේ ගහලා තියාගන්න ඕනේ. පින්නතුනි මේ දහම් අපි පිළිපැදල ප්‍රතිඵල ගත්ත දවසට කොහොමද? ඒ පාසලේ විශ්වවිද්‍යාලය අපි හොයාගෙන අපේ පින්තූර එහෙ ගහන ඒ කට්ටිය. මෙන්න ප්‍රඥා දිනු කරු මේකෙන අපේ ඉස්කෝලෙන් අපේ සරසවෙන් අපේ යුනිවර්සිටියෙන් බිහි වෙච්චගෙන කියලා අපේ පින්තූර හොයාගෙන ඒගොල්ලන් මෙහෙ එන්නේ. අපිට ඒගොල්ලන්ගේ ස්ටිකර් හොයාගෙන යන්න ඕනේ. එදාට පින්නතුනි ඒ ඉහෙලටම දිනු කරගත්තු මනසක් පරිහරණය කරන කෙනාගේ මේ ශරීරයත් එදාට වටිනා දෙයක් වෙනවා. අද අපි මිය ගියෝතින් ගෙදර පැය කිහිපයක් තියාගන්න එළියට දානවා. කොච්චර ආදරෙන් හිටියත්, කොච්චර දරුවන්ට සලකලා තිබුණත්, කොයිතරම් ලොකු ගයක් හදලා තිබුණත්, මැරුණා කියලා දැනගත්තා නම් බලන හුස්ම ගන්නවද නැද්ද කියලා ඉක්මනට මෙක්කන් ඇවිල්ලා යවන්න. නමුත් පින්නොත් අපි මේ ප්‍රඥාවෙන් ඉහළටම දිනු නොවතින් ඒ දිනු වෙච්ච කෙනාගේ කෙස් ගස් ටිකත් ඔහුගේ ශරීරයේ කොටස් ධාතු කරඬු වල තියලා ගෙදර ඉහළම තැන තියලා වන්දනාමාන කරනවා. ඒ විතරක් නෙවෙයි ඔහු පරිහරණය කරපු දේවල් ඇඳුම් පැනඳුම් දැන් රහතන් වහන්සේ කෙනෙක් පාවිච්චි කරපු සිවුර, පටිය, පාත්‍ර ධාතුව හිටපු ආවාසයේ හැම තැනටම වඳිනවා මිනිසු ගිහිල්ලා. ඒ වැඳලත් මිනිසු පින් කරගෙන සුගතිගාමී වෙනවා. මෙන්න මේ තරම් ඉහළම තැනකට යන්නයි බුදුරජාණන් වහන්සේ අපට මඟ පෙන්වුවේ. එතකොට තමන්ගේ අමනාපය දුරු කරගන්න අමනාපකම් අඩු කරගන්න පල්ලෙහා මට්ටමේදී අපි අර කෙනාගේ ගුණ යහපත්කම් ගැන හිතනවා. දෙවෙනි මට්ටමේදී මෛත්‍රිය භාන වඩනවා. තුන්වෙනි මට්ටමට ගියාට පස්සේ පින්නොතන අනිත්‍ය සංඥා බලනකොට කවුරු හරි කෙනෙක් බැනපෙයක් මතක් කරනකොට මොහොත දන්නවා මේක තමන්ගේම හිත ඇසී කරන්නේ තනිකරම බාහිර රූපයක් වගේ නිර්මාණය වෙන්නම නැහැ. ඔහු දන්නවා සම්පූර්ණ මේ ජීවිතය කියන්නේ මානසික ක්‍රියාත්මක වන ස්වභාවයක්. ඒ අවස්ථාවේදී රූපේ නිරුද්ධ වෙලා සම්පූර්ණයෙන්ම අපේ මානසික වැක්‍රියාත්මක වන්නේ ඒ මනසත් අනිත්‍යයි මේ මොහොතේ තියෙන සිත ඊළඟ මොහොතට යන්නේ මෙතනම හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකිනවා. මේක දකින පිනතුනි යා දන්නව තමා දුකෙන් නිදහස් වන ආකාරය. ඒ දුකෙන් නිදහස් වීම තමන්ගේ ළඟම ඥාතීන්ට දෙන ඔහු. දැන් ඔබ හොඳම කෑමක් හම්බවනවාටින් හොඳම සබ්ජෙක්ට් එකක් ඉගෙන ගත්තොත් හොඳ යුනිවර්සිටි එකකින් ඉගෙන ගත්තොත් දරුවන් 30ටම යවන්න බලන්නේ නේ. දරුවටත් ඒකම දෙන්න බලන්නේ නේ. නමුත් පිනොතුනි ධම්මෝසද සමන්නත්ති එවං පිවත බික්කෝ කියලා සඳහන් කරන මේ ධර්මයේ සමාන ඖෂධයක් නැහැ. ධර්මයේ සමාන රසයක් නැහැ ලෝකේ. මෙන්න මේ රසය ඔබ තේරුම් ගත්තොත් ඔබ දරුවාට කිරපොවන්න වගේ කෑම දෙන්න වගේ පොතපත උගන්වන්න වගේ ධර්මය දරුවට දෙන්න. ඒකෙන් උගන්වන්නේ නැහැ කියලා කරන්නේ ඒක කරන්නේ නැහැ කියන එක නෙමෙයි මේ දරුවට හොඳට උගන්වනවා. ડોක්ටරේට් එකක් නෙමෙයි දෙකක්ම අරන් දෙන්න දරුවට. හැබැයි ඊට වඩා දරුවට ධර්මය ලබා දෙනවා. මෙන්න මේකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සදහම් මග. ඒ දහම් මගේ අපි හිටියේ පමණට තමයි අපේ අම්මා තාත්තා සතුට වෙන්නේ. ඇතැම් විට අම්මට තාත්තට එතරම් ධර්මඥානයක් නැති වෙන්න පුළුවන්. දරුවෝ ධර්මයෙන් ඉදිරියට ගිහිල්ලා දෙමෝපියන් ධර්මයට ගන්න අවස්ථා තියෙනවා. දැන් සරුවත් හාමුදුරුවෝ එහෙම කෙනෙක්. සරුවත් හාමුදුරන්ට සහෝදර සහෝදරයන් තව 6 දෙනෙක් ඉති ඔක්කොම 7 දෙනයි. ඒ 7 දෙනම රහත් වුණා. නමුත් අම්මා බෞද්ධුනේ නෑ. අම්මා අන්තිමටම තමයි බුදුදහම ඉගෙන ගත්තේ. පස්සේ තමයි අම්ම සෝවන් වුණේ. ඉතින් සමහර දරුවෝ ඉන බොහොම පින්වන්ත දරුවෝ දහමෙන් දිනු වෙලා අම්මා තාත්තව දහමට ගන්නවා. ඉතින් මේ දෙපැත්තම වෙනවා. ඉතින් කෙසේ හෝ මේ උතුම් ධර්මයක් ලැබෙච්ච අවස්ථාව අප උපරිම ලෙස මේ දහමින් ප්‍රයෝජන ගන්නට ඕන. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසා නෙවෙයි. ඒක තමයි ලෝක යථාර්ථය. ඒක තමයි දුක නිදහස් වෙන මාර්ගය. අපි අනිත් කොයි දෙයක් කළත් අපට අවසානයේ දුකෙන් තමයි කෙලවර වෙන්නේ. කොයිතරම් දරුවෝ හිටියත්, කොයිතරම් දේපලක් තිබුණත්, කොයිතරම් ලස්සන රූපයක් තිබුණත්, කොයිතරම් ඉහළ රැකියාවක් කළත් අවසානයේ හැම දෙයකින්ම වෙන් වෙන්නට වෙනවා. අන්නේ වෙන් වෙන කලින්ම තමන්ගේ මනස හරියට හදාගත්තොත් අන්නේ හදාගත්තු මනස සමානට ලොකු සතුටක් ගෙන දෙනවා. තමන්ට ලෝකෙන්නම නිදහස් වෙන්න පුළුවන්. මෙන්න මේ උතුම් ධර්මය බුදුරජාන් වහන්සේ දේශනා කළේ. ඉතින් මේ පින්තුන් තමන්ගේ ආදරණීය පියතුමා වෙනුවෙන් එතුමාට හත් දවසෙන් සිදු කරන දානමය පින්කම විදියට එහි මූලිකව සිදු කෙරෙන ධර්ම දේශනාමය පින්කමටයි ඔබ සහභාගී වුණේ. ඉතින් මේ ඔබ ශ්‍රවණය කරේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම උත්තමයෙකුගේ ධර්මය මේ ශ්‍රවණය කළේ. මේක අහන්නට හැම දිනාටම පිනක් නැහැ පින්තුනි. ඉතාම ටික දිනාටයි මේක අහන සායක පුහුණු කරන පින තියෙන්නේ. ඔබ ජීවිතේ මායි මේක ප්‍රැක්ටිස් නොකරත් කමන්නේ. ඔබට මේක අහන්න හරි ලැබිච්ච එක ඔබේ ජීවිතේ එතනින්ම ඔබ ප්‍රයෝජන ගත්තා කියලා හිතන්න. දැන් මේ රටේ ඇවිල්ලා අපි දන්නවා සමහර උගත් අය ඇතැමිට නෝනෑ මහත්තයා දෙන්නම ඩොක්ටරේට් අරගෙන ඇතැමිට මෙහි ඉතාම කීර්තිමත් ආයතනවල වැඩ ගන්නවා. එහෙම වැඩ ගන්න අය කියනවා ස්වාමීන් වහන්සේ අපට අපේ ඩොක්ටරේට් එකවත් මේ කොම්පැනි වැඩ කිරීමවත් නෙවෙයි අපට ගෞරවය. අපි මාසෙට ගන්න පඩියක් නෙවෙයි අපට වටින්නේ. අපි එසියටම වඩා වටින්නේ මේ ධර්මයයි. අන්නේ ධර්මයේ තමයි ඌට අද ඉහිලිම තියෙන්නේ. අනිත් දේවල් සමාජ සම්මත විදියට මිල මුදලක් උපය ගන්න ඕන නිසා කරනවා. නමුත් උන් දන්නව සැබෑ සතුට මානසික නිදහස මානසික ප්‍රීතිය රඳා පවතින්නේ මේ ධර්මය පුහුණු කිරීම මත කියන කෝ දන්නවා. අන්නේ නිසා දහම ඉහෙළම තැනින් තියලා තමයි ඔවුන් ජීවිතයේ දිනපතාම උදෑසන පටන් රාත්‍රී දක්වා කටයුතු කරන්නේ. ඉතින් ඒ දහම ගැන පුළුවන් නම් අපේ මේ ආත්ම භාවය ආමට තාත්තට විතරක් නෙවෙයි මීට කලින් ආත්ම භව සිය ගානක කල්ප ගානක අම්ම තාත්තට පින් වැඩෙන පින්කමක් වටපත් වෙනවා. ඒකේ යටත් පුණ්‍යානුමෝදනා පිණිස පවතිනවා. ඉතින් පින්තුන් ගම සතුරු වන තමන්ගේ ආදරණීය පියතුමා ඥාතිවරයා වෙනුවෙන් මේ පුණ්‍යානුමෝදනා කරන අවස්ථාවේදී ඉතාම ශ්‍රද්ධාවෙන් ස්වාමීන් වහන්සේට ආරාධනා කළ ගෞරවයෙන් නිවසට වඩමවාගෙන පංචශීලයේ සමාදන් වීමෙන් මේ අවස්ථාවේදී බොහෝ වේලාවක් ධර්ම ශ්‍රවණය කළා. ඉතින් ඒ ශ්‍රවණය කරපු ධර්මයේ ආනිසංසයෙන් පිනතුන් හැම දිනාටම සියලු යහපත වේවා. විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වන මීට දින කිහිපයකට කලින් ඔබෙන් වෙන් වුණු ඒ ආදරණීය පියතුමා, ඒ ගුණවන්ත ආදරණීය පියතුමා SDA සේනාධීර මහත්මයා මේ පින් අනුමෝදන් වේවා. මේ පින සූපත් විය හැකි යම් තාක් ඥාති මිත්‍ර ආදීන් පින් බලාපොරොත්තුවකින් සිටිනම් ඒ සියලු ඥාතී හොද මේ පිනින් සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රසකරගත් මේ සියලු පින් දෙවියනුත් අනුමෝදන්ව මේ පිනුතුන් හැම දිනාමත් ලෝකයා සම්බුද්ධ ශාසනයත් බොහෝ කලක් වඳින ආරක්ෂා කර දෙත්වා. විශේෂයෙන් මේ ශ්‍රී ලංකාවේ වාසය කරන ආදරණීය මෑණියන්ටත් දෙවියන්ගේ ආශිර්වාදයෙන් සියලු රැකවරණය සලසා දෙත්වා. මේ පිනුතුන් හැම දිනාටමත් මේ අධ්‍යාපනය ලබන දරුවන් හැම දිනාටමත් හොඳින් ඉගෙන කියාගෙන ලෝකයට සේවය කරන්නට මේ උතුම් පින්කමෙන් දෙවියන් විසින් අනුමෝදන් ආශිර්වාද කරනු ලබත්වා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදින්त्वा චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි ශාන්ත මහත්මයා උඟස් සතුරට පත්වන ආදරණීය පියතුමා ආයුර්වේදයෙන් කරන්න පුළුවන් ඉහෙළම ඥාතිකයතු කමයි සිදු කළේ. එනිසා විශේෂයෙන් අපි ශ්‍රී ලංකාවේ සිටින ආදරණීය සොහොරියට ශ්‍රියානි මහත්මියට අපි ආශිර්වාද කරන්න ඕන. ඉතින් මේ රටේ ඉන්න ඒ ශාන්ත මහත්මාත් සංගෙනවනත් වෙනුවෙන් මේ ශ්‍රී ලංකාවේ ඉඳිමින් ඒ අම තාත්ත හොඳින් බලාගෙන අනිත් සහෝදරයන්ගේ යුතුකමත් හොඳින් සිද්ධ කරනවා ඒ තමන්ගේ ආදරණීය නංගී. ඉතින් ඒ නංගී හොඳින් ඒ කටයුතු කරන නිසා තමයි ඔබට මේ රටේ ඉඳගෙන රැකී රක්ෂා කරන්නට මේ පින්කම් කරන්නට සමාජයට සේවයක් කරන්නට ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන්නත් මේ සියලුම හැකියාව ලැබෙන්නේ ඒ ආදරණීය සහෝදරිය ඒ දෙමෝපියන් යුතුකම් මැනවින් සිද්ධ කරන නිසා ඒ නිසා අපි විශේෂයෙන් කෘතඥ වෙනවා ඒ ශ්‍රී ලංකාවේ සිටින ශ්‍රියානේ සේනාධීර ඒ මහත්මියට ශාන්ත මහත්මාගේ සහෝදරියට ඉතින් මේ රටේ සිටින ඇමරිකාවේ ජීවත් වන ශාන්ත මහත්මා සඳෙනවනත් ස්වාමීන් වහන්සේලා ඇසුරු කරමින් විහෙර විහාරස්ථාන කිහිපයක්ම ඇසුරු කරමින් පින් දහම් කරමින් සමාජයට සේවය කරමින් බොහෝ දෙනාට ආදර්ශයක් වෙන විදිහට දෙහැම ජීවිත ගත කරනවා. ඉතින් ඒකේ ආදරණීය ආම්මටත් ආශිර්වාදයක්. ඒ සහෝදරියටත් සතුටක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා මේ පින්කමට සහභාගී වෙච්ච ඔබ හැම දෙනාටම අපි විශේෂයෙන් ආශිර්වාද කරනවා. මේ රටේ ඉන්න ඔබේ ඥාති මිත්‍රාදීන් හිතවතුන් රැස්ුණා වගේම ඒ ශ්‍රී ලංකාව ඉඳගෙනත් සජීවීව මේ කටයුතුට සහභාගී වෙච්ච හැම දෙනාටම අපි පුණ්‍ය ආනුමෝදනා කරන ආශිර්වාද කරනවා. රැස් කරගත් මේ උතුම් පින්කම ආනිසංසයෙන් ඔබ හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නයේ චිර ජීවනයේ සැරසේවා සසර ජීවිතං සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැරසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛාං භයං පන්තාච නිම්භයං සෝකම් පන්තාච නිස්සෝකාං හොන්තු සම්දේපි පානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දෙනාටම තෙරුවන් සරණයි.